සම්මා සම්බුදු සරණයි. අපි තාම ගෞරවයෙන් තාම කෘතඥතා පූර්වක තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රුන් වහන්සේට ප්‍රණිපාත කරමු, නමස්කාර කරමු. අද මේ නිරෝධ වග්ගයේ දුක්ඛ සූත්‍රය තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට මේ සාකච්ඡා කීපය අපි කරුණු දැන ගැනීමටත් වඩා පංච උපාදාන කන්දයන්ගේ හැසිරීම රටාව, ඒ වචනේ ඇත්ත හොඳ නැහැ, නමුත් ඒකේ ක්‍රියාත්මක වෙන හැටි කොහෙද, මෙතනම මේ තත්ත්වය. ක්‍රියාත්මක වෙන හැටි අවබෝධයෙන් බලන්නට උත්සාහ කිරීමක් කරනවා. ඒ බලාන යනකොට සමහරට වචන අපිට උදව් වෙනවා. ඒ නිසා ඔය සුතමේ ඥානය සබහර නෙවෙයි, බොහෝ විට හැම වෙලාවෙම වගේ උදව්වක් කරනවා. ඒක භාවිතා කරොත් ප්‍රතිපදාවේ. අලෙන් මොකටද කියන්නේ සුතමේ ඥානය ප්‍රතිපදාවේදී භාවිතා කිරීමක් හැටියට තමයි කරන්නේ අපි. අපි දැන් හැමෝ මෙතන ඉන්න බොහෝ ඇත්ත හොඳටම දන්නා කරුණු කාරණා. මේකයි වෙන්න ඕන, මේකයි වෙන්න ඕන කියලා ඔක්කොම දේ දන්නවා අපි දැන්. එතකොට මේක ප්‍රචාරණය කිරීමක්වත් තව කෙනෙකුට කියා දීමක්වත් නොවේ කෙරෙන්නේ. අප සොයා බලන අපේ ගමන් මාර්ගය ගැන තථාගත දේශනේ අනුව අර භික්ෂුව එහෙම කිව්වා, මේ භික්ෂුව මෙහෙම කිව්වා, සත්‍යජී මෙහෙම කිව්වා, අර මහතෙරුන් වහන්සේ මෙහෙම කිව්වා කියන එක මම මෙහෙම අහලා තියෙනවා කියන එක නෙවෙයි දැන් මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඒවා පසුතලෙන් තියෙන චර. ඒතර දුක්ඛ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි මේක ක්‍රමානුකූල බැලුවා මෙච්චර කලක්. අනිච්චේ දුක්ඛ සංඥා භික්ඛවේ, භික්ෂුවරුනි සත්‍යාබෝධය සඳහා උනන්දුව තියෙන ඇත්තනි. මේ දුක්ඛ සංඥා, අනිච්චේ දුක්ඛ සංඥාව භාවිතා බහුලී කතා දිනු දිනු කරොත් මේ සංඥාව ඒ සිටි අපි කියමු දැනට විතරක් සිටිවිල්ල කියලා, දැනට විතරක් හොඳේ සංඥා කියන එකට. ඒක දිනු කරගත්තොත් යලි යලිත් ආයේ ආයේත් ඊපිටීපිට මේක කරගත්තොත් මහප්පලා හෝති, හොඳ ප්‍රතිඵල එනවා, විශාල ප්‍රතිඵල එනවා, රිසස් ඉහළයි, මහානිසංස සමන්ත ලැබෙන වාසි බොහොම ඉහළයි, පුංචි පහේ වාසි නෙවෙයි. කතම් භාවිතා භික්ඛවේ අනිච්චේ දුක්ඛ සංඥා, භික්ෂුවරුනි කොයි විදිහට මේක පුරුදු පුහුණු කළොත්ද මේ ප්‍රතිඵල ගෙනත් දෙන්නේ. දැන් මේ සූත්‍ර කීපෙදී අපි එක ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා. තථාගත ධර්මයේ ඉද භික්ඛවේ භික්ඛු අනිච්චේ දුක්ඛ සංඥා සහගතං සති සම්බොජ්ජංගම් භාවේති. මේ අනිත්‍යතාවයේ තියෙන දුක්සහගත බව පිළිබඳ මතකය. භාවිතා කරන්නේ සති සම්බොජ්ජංගයත් එක්ක. ඒ කියන්නේ සතිමත් අවධානයත් එක්ක. ඒතරේ බොජ්ජංග හතරම අපි දැන් මේක දන්නේ හින්දා අපි පසු දවසක ඇහුවොත් නම් තේරෙන්නේ නැති. නමුත් අපි දන්නවා දැන් මේ. සති සම්බොජ්ජංගයත් එක්ක මිශ්‍ර කරගන්නවා. ධම්ම විචය, ඒ කියන්නේ කල්පනාකාරී භව ධර්මයට අනුරූප ධර්ම කියලා කියන්නේ පවත් මේක වෙලා මේක ඇති වෙ නැති වෙන හැටි ගැන. ඊට පස්සේ විරිය සම්බුද්ධංගයත් එක්ක උත්සාහයක් ගන්නවා අනිච්ච දුක්ඛ සංඥාව. ඊට පස්සේ පීති, ඒව බොහොම වැදගත්. අපි මේ මේ සූත්‍ර 10 කතා කරනකොට විශේෂයෙන් ඒ පීතිය සහ පස්සද්ධිය ගැන වැඩි අවධානයක් යොමු කරා. මේ පොසිටිව් පැත්තේ සිතිවිලි ගන්න අවශ්‍ය නිසා විශේෂයෙන් අනිච්චේ දුක්ඛ සංඥාව දිනු කරන ගත්තහම සංඛාර නතර වීමක්, සංඛාර වේග සංස්කාරණය අඩුවීම නිසා, වේගය බාලවීම නිසා, ඒ ඇතිවීමේ නිෂ්පාදන වේගය අඩුවීම නිසා ලොකු සහනයක් ලැබෙනවා. ඒක තමයි පීතිපස්සක් දෙන්නේ. එතකොට ඒත් එක්කම සමාධි. ඊට පස්සේ උපේක්ඛා. එතකොට අනිච්චේ දුක්ඛ සංඥාව ඒ බොජ්ජංග හතත් එක්කම. දැන් බොජ්ජංග හත කියනකොට ඒක නමින් දාගන්න මෙපා. ඒ බොජ්ජංග විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමි. තමන්ට ගැඹුරුම මනස තියෙන්න ඕන ඒතං සන්තං ඒතං පනීතං කියන ඒ දේශනිය. සබ්බ සංඛාර සමතේ. එතකොට අනිච්චේ දුක්ඛ සංඥාව අපි දැන් තහුවා කතා කරනකොට අපිට පුළුවන් ඉගෙන කියන්න සංඛාර දුක්ඛය ගැන. මේ අඩුවීම වෙනකොට සබ්බ සංඛාර සමතයක් වෙනකොට ඒතං සන්තං, ඒක ශාන්තයි ප්‍රණීතයි මිහිරි සුවදායකයි. ඒක ගැඹුරු මනසේ තියාගෙන තමා මේ හතට එන්න ඕනේ. දුක්ඛ සංඥාවත් ඒ ටික එහෙම මතකේ තියාගෙන අපි දැන් මොකද්ද මේ දුක්ඛ සංඥාව, අනිච්චේ දුක්ඛ සංඥාව කියන්නේ කියලා ටිකක් බලමු. තථාගත ධර්මයට අනුරූප දුක්ඛානුපස්සනාවත් මේකමයි. අපි වචනේ අහලා තියෙනවා අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා. ඒ දුක්ඛානුපස්සනාව සබ්බ සංඛාරි දුක්ඛානුපස්සේ කියනකොට අපි ඒක දකින්න හැටි දකින් තදින්ජකින් කතා කරමු. හොඳද? දැන් මේ මා පෙළ ගැස්ස ගන්න හදන්නේ. ඉද භික්ඛවේ ඒකච්ඡෝ පුද්ගලෝ සබ්බ සංඛාරේසු දුක්ඛානුපස්සී විහෙරති. භික්ෂුරුනි, මේ ලෝකේ සමහර පුජ්‍යලේ දැන් මතක තියාගන්න අපි හැමෝම එකම විදිහට යන්නේ නැහැ මේ කියන්නේ. දැන් හිතන්නට එපා මේක අපි මේකම කරන්න ඕනේ කියලා. කොහෙන් කරත් මේකට එනවා. නමුත් කරන විදිහ වෙනසක් එනවා. එතකොට පුළුවන් තරම් ස්වාධී වෙන්න ඕනේ. පජ්ජේන කතේන අත්තනා පරිනිබ්බාන ගතෝ විසින්න කංකු. තමන් හදාගත්ත මාර්ගෙන් තමයි යන්නේ. තමන් ඒ පාර කපා ගන්න තමන්ට ඕන හැටියට තථාගත ධර්මයත් එකතු කරගෙන. ඒකච්චෝ පුද්ගලෝ සමහර පුජ්‍යලේ සමහර කෙනෙක් සබ්බ සංඛාරේසු දුක්ඛානුපස්සී විහෙරති. සියලු සංස්කාරයන් ගැන අපි වචන අහලා තියෙනවා. ඒ කියන්නේ මේ තමන්ට අත්දකින්න පුළුවන්, එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්, දිව ගන්න පුළුවන් ඕනෑම මාතෘකාවක් හිතේ පැලඹෙන හෝ දැනෙන මතු වෙන ඕනෑම මාතෘකාවක් හිතේ ඇති වෙනවා. මාතෘකා කිවි එකයි අරමුණු කියලා කියන්නේ ආරම්මන කියන එකට. ඒක දුක්ඛානුපස්සී විහෙරති. ඒක අසාර්ථක තත්වයක් නේද? අවාසිදායක තත්වයක් නේද? ආදීන බහුල තත්වයක් නේද කියලා. අර ආදීනව සංඥාව මතක බතක් කර ගන්න ඕන කිරිමානන්ද සූත්‍ර. පහු කරන්න දෙයක් නේද? අපි දැන් හැමෝම දන්න වචන. මේ කතා කරන එක්කෙනක් දන්නව, අහනැත්තුත් දන්න. එතකොට සබ්බ සංඛාරිසු දුක්ඛානුපස්සී විහෙරති දුක්ඛ සංඤී. තමන්ට සිග්නල් එකක් දෙනවා ගැඹුරු මනසට, අවධානයට, සතියට, නැත්නම් අවශ්‍යතාවයට නිබ්බානගාමී අවස්ථාවේ සඳහා යන හින්දා හිතේට සංඥාවක් දෙනවා මේ හැම දෙයක්ම අසාර්ථකයිනේ. ඩිස්ට්‍රෙස් එකක්නේ තියෙන්නේ. පීඩනයක් නේ තියෙන්නේ. අර අපි දන්නවා මේ වචන පීඩනත්ය. ඒ ඔක්කොම දන්නවා අපි දැන්. නමුත් දැන් මේ බලන විදිහ මෙතෙන්ද. බුදුහාඳුරු දේශනා කරන්නේ. දුක්ඛ සංඤීව බලනවා මේ. සබ්බ සංඛාරේ දුක්ඛානු සබ්බ සංඛාරේසු දුක්ඛානුපස්සී විහෙරති. දුක්ඛානුපස්සී තියෙන එකේ විද්‍රිහටම බලමින් ඉන්නවා. දුක්ඛ සංඤී දුක්ඛ පටිසංවේදී. තමන්ට දැනෙන සංවේදී වෙනවා කියන්නේ, පටිසංවේදී කියන්නේ මේක තමන්ට දැනෙන්නෙම දැන් ආදීනව තත්වෙ. සතතං සමිතං නිරන්තරයෙන්ම එක තැනක්වත් අත්හරින්නේ නැතුව. අබ්බෝ කින්නම් ඒ අනිසඤ්ඤාවල් එක්ක මිශ්‍ර කරගන්නෙත් නෑ දැන් මේක දකිනකොට. මොකද මේ මේ සංඥාවෙන් මේ යන්න හදන නිසා. චේතස අදිමුච්ඡමානෝ සිතින් ස්ථිර වශයෙන්ම හිතා ගන්න. ඒකට එනවා මේක නම් අනිවාර්යෙන් ආදීනම තමයි මේක තියෙන්නේ කියලා. ඕනෑම සංඛාරයක් ආවොත් එහෙම. දැනට පුතු ජනමනසකට එන සංඛාර ගොරෝසුටම තේර අනිවාර්යෙන් දුක්ඛ පැත්තේ තමයි. එකපාර පුළුවන් සීල් එකක් ගහන දුක්ඛ සංඥා දුක්ඛ සංඥා දුක්ඛ සංඥා කියලා. පඤ්ඤාය පරියෝගාහමානු ප්‍රඥාවෙන් කියන්නේ දැනෙන සතියෙන්ම නෙවෙයි තු. දැනුමෙන් නෙවෙයි. මේකත් එක්ක එනකොට එන විපස්සනානුපස්සනම මං ඒ වචනයක් හැදුවා. එහෙම වචනයක් නැහැ. අර දුක්ඛානුපස්සනාව වගේ විපස්සනාවට අහු වෙනවා ඒක. සම්පූර්ණයෙන් අවබෝධ කර ගන්නවා මේක දුකක් කියලා. ඔන්න ඕක තමයි අනිච්චේ දුක් සබ්බ සංඛාරේසු දුක්ඛානුපස්සනා කියන්නේ. අනිච්චේ දුක්ඛානුපස්සේ කිව්වේ ඒකයි. යද නිච්ඡන් තන් දුක්ඛන් කිව්වේ ඒකයි. ඒක දකින්න තමයි හදන්නේ දැන්. එතකොට දැන් ඔන්න අපි අපතුලම හොයා බලන්න ඕනේ. එක එක්කෙනාට එක එක වර්ග ශරීර තියෙනවා. අම්මා තාත්තා දෙන්නේ කදලා දෙවි දුන්න පිරිමි ශරීර, ස්ත්‍රී ශරීර, ලොකු වෙච්ච ඒවා, පුංචි වෙච්ච ඒවා, ලෙඩ වෙච්ච ඒවා, අලෙඩ අඩු වෙච්ච ඒවා, රිදිලි දෙන ඒවා, රිදිලි අඩු ඒවා ඕන එක. වෙන්නේ එකම දෙයයි කාට. තේරෙන જાති තියෙනවා නම් පපුව පෙනහළු වගේ දේවල් ඒ පද්ධති වැඩිපුර තේරෙනවා. ජීර්ණ පද්ධතියේ මුලහා අගඩින්ගත් තේරෙනවා. මූත්‍රල පද්ධතිය නම් තේරෙන්නේ අග හරිය විතරයි. බොහෝ විට වකුගඩු වගේ දේවල් තේරෙන්නේ නැහැ. නමුත් ඔක්කොම තියෙන එකම සෙට් එකක්. දැන් Apple iPhone එකක් ගත්තොත් මොනවා හරි එකක් ගත්තොත් එහෙම ක්‍රමයේ ඒක මූණත වෙනස් වෙන්න පුළුවන් සමහරට. කවර එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් එකම සිස්ටම් එකම තමයි යන්නේ. මේ ප්‍රෝග්‍රෑම් දාන හැටියට ඒක වෙනස් වෙනවා වගේ අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා බෞද්ධ හැටියට, ස්ත්‍රී හැටියට, පුරුෂ හැටියට, තමන්ගේ පන්තියේ හැටියට, තමන්ගේ ධනෙ හැටියට, උගත් කමේ හැටියට එක එක වර්ග දාලා තිබුණා. එකම දේ සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ වෙන්නේ මේ තත්ත්වයේදී. මියත්තත් උෂ්ම ගන්නවා ආයේ කෙලියට දානවා. එයා ගෑඟේ හැමතැනම මේක සුදුරේ මික්ස් හප්පුව ගහනවා ගහනවා හැමතිස්සෙම පෙනහලු ඒ කෝටි 20 400ක් 200ක් 300ක් තියෙන ඝාත වලට පිරිපිරි ඔක්සිජන් බෙදනවා. මේ ලේ යනවා හැමතැනම. මේක එනවා හැම කහනවා ඇස්වලට පේනවා ආයතන තියෙන ඔක්කොම දන්න මේකම පොදියක් තියෙනවා. දැන් මේක සොයා බැලීමේදී අපිට තේරෙන එක දෙයක් තමයි දැන් කවුරු හරි පස්සේ කියලා දෙන්න ඕනේ අනිත් ඔක්කොම ධර්ම දන්න ඇත්තෝ අර දුක දුකේ කොටස් කික් එහෙම හොයලා බලලා කියන්නු. ඉස්සරෝම අපිට පෙනෙන විදිහක් තියෙනවා. උපතෙන් පටන් අරගෙන හැමෝම ඕනම තිරස්චීන හෝ මිනිස්ය හෝ අනිත්‍යත්වෝ ගැන අපි දැනට දන්නේ නැති හින්දා දැනට ඒකෙත් පැත්තකින් තියමු. මේ ලබාගත් ජීවිතයේ කිසිම තේරුමක් නැතුව කෑම බීම ගැනීම කුසියේ නාන කාමරයේ අතරේ කැරකි කැරකි යන ජීවිතයක් තියෙනවා. ඒක තමයි එකම දිවිල්ලක් බවට පත් වෙලා තියෙනවා. හරියට මේ පොදුවේ බැලුවම කාටත් සමානයි. ආහාරය, නිින්ද, ආරක්ෂා උදෙසා වැඩ කරන හැටි, ඊට පස්සේ ප්‍රජනනය කියන ඒවා එකතු කරගෙන කරන ක්‍රමයක් තියෙනවා. ඊළඟට ඒ ලැබිච්ච කම්මානුරූපේ ලැබිච්ච මොකක් හරි මේ භව පැවැත්මේදී මේ ලැබිච්ච ಜಾති තියෙනවානේ. ඒ ಜಾතියට අනුව ලැබිච්ච කය දැන් ලැබුණේ මිනිස් ශරීරයක්. ඒ ලැබිච්ච කය ඇතිවෙන දුක් වේදනාවල් පිපාසයේ බඩගින්න අවුව වැස්ස ඒ වගේන් බේරි බේරි මේකට කෑම කවන්න පුවන්න ගන්න උත්සාහයක් තියෙනවා. ඒකත් අනුන් හදපු රේල් පාරක උදේ හවා එකම පැත්තට එහාට දුවනවා මෙහාට දුවන කෝච්චියක් වගේ. කොච්චර නැහැ ඒ විදිහට. ලංකාවෙන් මෙහාට මෙහෙන් ලංකාවට මානසින් දුවනවා. සූත්‍රයෙන් විනයට, විනයෙන් සූත්‍රයට, අර භික්ෂුවගෙන් මේ භික්ෂුවට, දින ධර්ම සාකච්ඡාන් ඒ ධර්ම සාකච්ඡාට, ඉහළ තත්වයට ඉහළ කියන්න බබ එක එක මාතෘකා වෙනස් කර කර හරි යන්න විදිහට තමයි තාම ගිහින් තියෙන්නේ. ඔය පෙනහල්ල නතරනකම්, හදවත නතරනකල්, මොලේ ඔය ක්ලිනිකල් ඩෙත් එක යනකම් ඕක තමයි කෙරෙන්නේ. ඒ දෙවෙනි කොටස ඊළඟට ඔය අතරේ රූප කොටසට වගේම මනෝ කොටසට ඊට වඩා විශාල දුක් කොටසක් අයිති වෙනවා. අර පිය විප්පයෝග දුක් යම් පිච්ඡන්න ලැබති. ඒ දුක ඊට පස්සෙ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා කි ඒවා. සාරිපුත්තන් වහන්සේ පැහැදිලි කරන සත්‍ය භංගයේදී කියන්නේ මේ ශෝක පරිදේව ජරා ව්‍යාධි ඒවා තියෙන නැත්තන්ට තියෙන මේක නැත්තන් හොඳයි කියලා ඉදම්පි යම් පිච්චන් නලපිතම්පි දුක්ඛං කියනවා. මේක ලබන්න හිතන මහලු වෙන්නේ නැත්තන් හොඳයි කියලා හිත. නොතනම අනිච්චේ දුක්ඛ සංඥාවක් ගන්න හැටි කවුරු හරි කතා කරන්න ඕනේ. වචනවලට. වචනවලට දෙන්න ඕන අනිත්‍යයට අනුකම්පාවේ. එතකොට ඔන්නෝ කොටස් තුනේ ගබඩා තුනක් ඇතිව මෙයන් දුක දකින්ට තමයි බුදුහාම කියන්නේ දුක්ඛ සංඥාවෙන් බලන්නට කියලා. අපි දැනට දන්නවා කාචු මයික්‍රෝෆෝන එතකොට රංජිතා මහත්මිය ඔබතුමිය දැන් සම්බන්ධ වුණේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ සාකච්ඡාව දැන් පටන් ගන්න ප්‍රභාගයක් වෙනවා. කරුණාකර මයික් එක මියුට් කරලා සවන් දෙන්න. තෙරුවන් සරණයි. එතකොට මෙතේ මේක දකින්නට අපි සතහක ධර්මයටත් අනුරූපව ඉමජිනේෂන් එකක් හදාගන්න මනෝය හිතාගන්න මෙහෙම. අපි නේව සංඥා නා සංඥාතන ඉඳලා පහළට පහළට යන ක්‍රමයක් මේ කතා කරන්න හැමතිස්සෙම කියලා ඔහුගේ ගමන් මාර්ගයට පැහැදිලි හින්දා. ඒතොර නේව සංඥා නා සංඥාතන තත්ති අර වන්දිනී භික්ෂුවක් මහතෙර කෙනෙක් හිටියා එය තකිවි හැමතිස්සෙම නේව චිත්ත නා චිත්ත කියලා. එතකොට ඒ ඇත්තන්ට ඔය බඩගින්න පිපාසය දක්වා යන කතා චේතනාත්මක දේවල් කියන කතා නෑ. මොකද අපි දන්නවනේ හතරවෙනි ධ්‍යානයෙන් පස්සේ යනකොටම කියන්නේ සුඛ දුක්ඛ වලින් අයින් වෙලා පුබ්බේව සෝමන සම්පූර්ණ සෝමනස්ස දෝමනස්ස වලින් අයින් වෙලා තමයි ආකාසානංචයතන කියන්නේ. ආකාසානංචයතන කියන්නේ තව තට්ටුවක් නෙවෙයි. මේ මනස සීමා පවුරු බිඳගෙන මේ කොන්ෂස්නස් කියන එක නැත්තම් විඥානය කියන එක පැතිරීම. අහුවෙච්ච තැන් කැඩිලා යන. බැඳිච්ච බැම් කැඩෙනවා. ඒකයි වෙන්නේ. වට කරගත්ත වැටවල් කැඩිලා යන. බෞද්ධ බව, සිංහල බව, ස්ත්‍රී බව, පුරුෂ බව, භික්ෂු බව, රැකියා බව, ප්‍රිය බව, මාතෘ භව, ඒ ඔක්කොම බිඳිලා යනවා. සුඛස්සච පහාන, දුක්ඛස්සච පහාන. පුබ්බේව සෝමනස්ස දෝමනසං අත්තංගම. එතනින් එහාට ගියාම එතකොට දුක් අර දුක අඩුයි කියන එක අපි දැන් දන්නවා. එතකොට ඉතින් දැන් අපි එතනින් තව පල්ලහට වැටෙන්න හදන්න දෙයක් තියෙනවා. දැන් එතකොට අපි හිතමු දැන් ඔන්න කතන්දරේ ඉමජිනේෂන් එකක්. නමක් නැහෙන මීට කලින් ආත්ම භාවයේ අපි හිතමු නමක් දන්නේ නැහැ. හිතමු සුභූති කියලා දාගෙන අපි බ්‍රහ්ම ලෝකේ හිටියා. ඉංග්‍රීසි නමක් උනත් කමන්නේ ඒ පාලි නම් විතර නෙවෙයි වෙන්නේ. එතකොට කම්ම කියන එක ක්ෂේත්‍රයට අනුව විඥාන බීජය කම්මං කෙත්තං විඥානං බීජන්නේ ඔන්න මේ මිනිස්සු ලෝකයේ මිනිස්සු පණුවෙක් හැටියට ඉපදුනා කොහෙදෝ නමින් දොනන්නා කාන්තාවකගේ ගර්භාෂයේ. ඔන්න දැන් පටන් ගත්ත හැටි ඔන්න දැනගන්න. එතකොට අර සතර සංස්කාර දුක්ඛ අනිච්ච දුක්ඛ සංඥා තමයි. නමුත් ඊට වඩා ගොරෝසුරටම අපිට දැන් පේන්න තියෙන අත ගාලා බලන්න පුළුවන් හරියට පිටුගුලියක් අනනවා වගේ දැන් අපිට පේන්නම තියෙන දෙයක් තමයි අත ගාලා බලන්න පුළුවන්. ධනිස් අත ගාලා බලන්න පුළුවන්. සිදෙන හැටි කොන්ද අත ගාලා බලන්න පුළුවන්. ඒකට ඇලිව්ස් දෙන්න පුළුවන්, මොනවහරි බේත් දෙන්න පුළුවන්, ඇස්ප්‍රින්, ඩිස්ප්‍රින් හරි මොනවහරි තියෙන જાතියක් දිදී එක එක විඳන ලකෙන්ද පුළුවන්. සීතලට පුරවා ගන්නට පුළුවන්, කහනකොට කහන්න පුළුවන්. ඒ පුතු තියෙනවා එකින් එක ක්‍රමයට මේක අත්දකින්න පුළුවන් නිසා අපිට පහසුවක් තියෙනවා. ඕකයි මේ මනුෂ්‍ය භාවයේ තියෙන වටිනාකම. ඒ නිසා මේ දුක්ඛ සංඥාව හැම දෙයකම අර ලේබල් අලවන වගේ අලවන්න ඕන. හැම දෙයකට බලන දෙයට, දකින දෙයට, ඇහෙන දෙයට, රස විඳින දෙයට, ඇඟේ හැමී ගෑවෙන දෙයට, නහයට දැනෙන දෙයට, ඔළුව හරහා යන සිතිවිලි හැම දෙයකම දානවා. ඕනම සිතිවිල්ලක අකුසලෙන් පටන් ගන්න එක හොඳයි. එතකොට කුසලී පැත්තට වැඩිපුර නේද? හැම එකටම ලේබල් එකක් කරා. මේකත් අනිත්‍ය දුක්ඛ සංඥා. මේකත් දුක්ඛයි, මේක දුක්ඛ, මේක දුක්ඛ කියලා හැම එකටම අලවනවා. ඕනම එක. භාවිත මනසක් ඇතුළට යනවා නම් ඇට කූඩුව දක්වා ගිහිලා හැමද ඇට කූඩුවද බඩවලද හදවතද පෙනහළුද මොළය මොළ ඇතුලේ තියෙන ಜಾති දුරාමත එක්කම ಜಾති ඊට පස්සේ සයිනස් මේ ඇට මිදුළු වර්ග ඔක්සිජන් යන හැටි ප්‍රවාහන වෙන්නේ හැම එකක්ම මේ නියපොත්තර පව අනිත්‍ය දුක්ඛ සංඥාව දානවා දුක්ඛ සංඥාව දානවා එතෙන්දී වැදගත්ම දේ තමයි මෙතෙක් එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් හැටියට මෙතෙක් ඇවිල්ලා තියෙන්නේ එක්කෝ දුක කියන එක එනකොටම අවාසිදායක තත්වයක් කියලා තේරෙනකොටම අපි ප්‍රතිචාර දක්වන්නේ රියැක්ෂන් නැත්තම් රෙස්පොන්ස් කරන්නේම අපිට අවාසිදායක විදිහට එක්ක ද්වේෂය ඇති කරගෙන ගැටීම ඇති කරගෙන කෝපය ඇති කරගෙන පුද්ගලයෝ ස්වභාවයන් වලට එහෙම කරනවා. ඒක කරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්තම් ඒකමත කරන්ට බෙහෙත් වර්ග ගැනීම, එහෙම නැත්තම් තවත් අවබෝධයේ අනවබෝධයේ වැඩි නම් මත්පැන නැත්තම් දුම්පානය වගේ දේවල් වලින් අර උත්තේජකයක් ඇති කරගන්න, උත්තේජනයක් ඇති කරන උත්තේජකයන් අරගෙන, එහෙම නැත්තම් ඉන්ද්‍රියන්ට තෘප්තිමත් වෙන්න කියලා හිතලා එක එක જાති දෙන එක අර වර්තමානයේ අමතක කරන්න කරන જાති ඕවා තමයි කරලා තියෙන්නේ. ඇබ්බැහි වීම වලට පුරුදු වීම වලට යනවා. කැමත් වෙන්න පුළුවන් සමහරට. එතකොට එහෙම තත්ත්ව වෙනකොට අපි එක්ක ජන සංගණිකාරාමතාවට යනවා. කොහේ ගෲප් එකක් හොයා ගන්නවා. ඒ වගේ දෙයක් අපි කරනවා. කම්මා රාමතාවට යනවා. මොන හරි වැඩක් කරන් නැති දෙයක් ආයෙ පටන් ගන්න ගිහිල්ලා පරණ ගරජ්ජකේ අස්කරන් හරි ඕන නැත්නම් ලෝම් මෝරක හදා ගන්න ඕන නැත්නම් මේ පරණ ඊමේල් ටික බලන්න ඕන මොන හරි එස්කියුස් එකක් කරන්න නැත්නම් අර හාමුදුරන්ගේ බණ ටිකක් කාට හරි දාන්න ඕන නැත්නම් මේ සංයුත්නිකය බලන්න බැන්න අරයා මෙහෙම කිව්වා එක හරිද කියලා බලන්න මොකක් හරි එක්ක ලෞකික ස්කිල්ස් එකක් හදාගෙන නැත්නම් ස්පිරිටුවල් ස්කිල්ස් එකක් ධම්ම ස්කිල්ස් එකක් හරි හදාගෙන අපි කරන ක්‍රම තියෙනවා. අපි කියන්නේ Tamanthama ගාව ගන්න ඕන. අරයා මෙයා නෙවෙයි. මේ භූත භාවය මේ රෝ පුතු ජන භාවය කරන જાති බලන්නට. ඒ බලමින් ශ්‍රද්ධාව වෙන කෙනෙක් අපි දන්න මේ දුක්ඛ සංඥාව හැම එකටම සම්බන්ධ කරන අර පුතු ජන භූමියේ පහු කරගෙන ගිහිල්ලා කල්යාණ පුතු ජන භූමියේ ආර්ය ශ්‍රාවකත් භාවයට එන්ට මේක කරන්ට පිළිවන් කියන අදහස. ඒ අභිමානය තියෙන්ට ඕන. ශරීරාභිමානය නෙවෙයි, ආධ්‍යාත්මික අභිමානය. මාන නෙවෙයි, උද්ධච්චකම නෙවෙයි. ඊට වඩා වැඩි දෙයක් තියෙනවා. එහෙම ගිහිල්ලා මේක එකින් එකට සම්බන්ධ වෙලා යන හැටි බලන්න දුක්ඛානුපස්සනා දාන. හැබැයි අපි අද මේ දුක්ඛානුපස්සනාව ගැන කතා කරන නිසා මේක කියන්නේ. අපි මෙත්තා ගැන කතා කරන්නේ මේක නෙවෙයි කතා කරන්නේ. කොහොඳන මතක තියෙන්න ඕන. ඒ දවසට කතා කරන්නේ ඒ දෙයක. අපි හත් හිතන අපි කතා කරන්නේ දූපත් ගැනයි, දඩ දූපත් ගැන. අපි දඩ සාගර ගැන කතා කරනවා නේද? කඳු වැටි ගැන කතා කරනකොට කඳු වැටි. එදාට වනාන්තර ගැන කතා කරන්නේ. පොළඹයා ගැන කතා කරන දවසට චීතා ගැන කතා කරන්නේ. පරිප්පු ගැන කතා කරන දවසට කොහිල ගැන කතා කරන්නේ. අන්න ඒක හොඳට මතක තියෙන්න ඕන. මාත් කැමති බණ අහන්නට හැමෝම කතා කරලා උතුම් අදහස ඉදිරිපත් කරන්න හැමකන් දුන්නට සම්මා සම්බුදු සරණ යා යුතු පැත්තට බොහෝමයි මම පසුබිමක් හැදුවා පමණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. හැමෝටම සම්මා සම්බුදු සරණයි. මම හිතන්නේ සත්‍යතුමා අපිට බොහෝම ගැඹුරු මාතෘකාවකට ප්‍රවේශයක් ලබා දුන්නා. මේ මම චිත්ත රාජපක්ෂ මහත්මිය යොමු වෙන්නද මේ අපිට තව අදහසකින් හෝ ප්‍රශ්නයකින් තව ඉස්සරහට යන්න මේ අවස්ථාව සැලසෙන්න සම්මා සම්බුද්ධ සරණයි. සුජිතමයිතුල හැම දිනාටම තෙරුවන් සරණයි. මාතෘකාව ඇත්තටම ගැඹුරු වුණත් මේක අපි කොහොමද දකින්නේ කියන එක තමයි අවශ්‍ය වෙන්නේ කියලා තමයි තේරුනේ. මොකද එතුමා දිගින් දිගටම අපිට කිව්වා මේක අපි ඉගෙනගත්ත දේවල් අවශ්‍ය වුණාට මේක දකින්න හැටි තේරුම් ගන්න කියන එක. ඉතින් ඒ අනුව බැලුවහම අපි ඉගෙනගත්ත දේ එකතු කරගත්තොත් තථාගතයන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය කියලා. ඉතින් ඒ අනුව බලනකොට ඇත්තටම මේ කියන දේ අපිට තේරෙනවද කියන එක අපි තේරුම් ගන්න උත්සාහ කළොත් උන්වහන්සේ දීපු කසාය තමයි පාවිච්චි කරන්න සිහිය, පාවිච්චි කරන්න ප්‍රඥාව, යෝනිසෝ මනසිකාරය කියන එක. ඒ දෙකත් එක්ක තමයි මේක දකින්න අපි උත්සාහ කරන්න ඕන කියලා හිතෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් අපිට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් වුණා. දැන් එතුමක දුක ගැන සඳහන් කරනකොට ක්‍රම ඇත්තටම තුනකින් අපි තේරුම් ගත්තු ප්‍රමාණයට දැනට දුක්ඛ දුක්ඛතා කියලා තියෙනවා. විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියලා. එතුමා අපිට හොඳට තේරුම් කරලා දුන්න දුක දුක්ඛතා කියන එක කොහොමද වෙන්නේ කියලා. ශරීරය එක එක වේදනාවල් දැනෙනවා. ඉතින් මනසටත් එක එක වේදනා ශරීරයටයි මනසටයි දෙකට දැනෙනවා. ඒ වගේම මේ වෙනස් වීම නිසා ඇති වෙන දුක අපි තේරුම් අරන් තියනවාද කියන එක ඇත්තටම හොඳ සිහියෙන් හිටියොත් දවසේ සිදුවෙන සිදුවීම් තුල මේවා දකින්න අපිට පුළුවන් වෙනවා. මොකද මේක බලනකොට දැන් අනිත්‍ය දුක්ඛ සංඥාවෙන් බලනකොට අපි ප්‍රඥාව නොයදෙව්වොතින් ඒකත් එක්ක ගියොතින් අපි දුකත් එක්කම තමයි ජීවත් වෙන්න යන්නේ. මේක ප්‍රඥාවෙන් දකින්න කියන එක තමයි කියලා තමයි තේරුම් අරගෙන තියෙන තථාගතයන් වහන්සේ අපිට කියලා තියෙන්නේ. මෙහිමයි මේක වෙන්නේ, මේක දුක් බව දකින්න. මොකද අපිට අපේ ගෝල් එකක් තියෙනවනේ හැම දිනාගෙම ප්‍රධානම අරමුණ නිවන කියන එක. දැන් නිවන කියන එක අපි ඒක අසංකතයි කියලා ඉගෙනගෙන තියෙනවා. සකස් සකස් වී නැති වුණු තැනක් නිවනයි කියන එක. ඉතින් ඒකත් වචන ගොඩක් විතරයි. ඇත්තටම මනසේ මෙවැනි ස්වභාවයක් විඥාණයට පවත්වන්න පුළුවන්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරනකොට ලොකුම දේ තමයි තේරෙන්නේ මේ සිතුවිලි තමයි මේකට බාධා කරන්නේ. මෙවැනි නිවීමක් ගැන කතා කරන නිවීමක් දකින්න උත්සාහ කරනකොට මේ සිතුවිලි නේද මේකට බාධා කරන්නේ කියන එක අපි සාමාන්‍ය භාෂාවෙන් තේරුම් ගත්තොත් ඒ අනුව මේ සිතුවිලි කොහොමද එහෙමනම් අපිට බාධා වෙන්නේ කියලා එක තැනකදී අල්ලගන්න පුළුවන් වුණොත් මේක මේ සතරදෙන් වහන්සේ කියපු දේ නේද මම මේ දැන් අත්දැකි කියන එක වගේ තේරුම් ගන්න අර සිහියෙන් ඉන්නකොට අපිට පුළුවන් වෙනවා. මොකද මේ සියල්ලම සංස්කරණ නිසා සියල්ලම සංකතයි කියලා කියන්නේ හේතුන් නිසා හටගන්නවා කියන එක දකින්න උත්සාහ කිරීමම තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ සංඥාව වඩනකොට. මොකද වෙනස් වීමක් සිදු වෙන තැන ඇත්තටම දුක තියෙනවා කියන එක අපි දැක්කොත් විතරයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේක කොහොමද නිවනට බාධාවක් වෙන්නේ, කොහොමද අපේ මේ සිතුවිලි වලට මේක බාධාවක් වෙන්නේ, මේ ආදි වශයෙන් නොදැක්කොත් මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්න අපිට හුඟක් අමාරු වෙන්නේ. මොකද අපේ මනස සකස් වෙලාම තියෙන්නේ සිතුවිලි පස්සේ දුවන්න. ඉතින් අපි නැවතත් අපි මතක් කරගත්තොත් අර සිංහාවලෝකනයත් සුනකාවලෝකනයත් එක්ක අපි වැඩ කරන්නේ බල්ලෝ වගේ තමයි. මොකද මේ සිතුවිලි පස්සෙන් දුවනවා අපි අර බල්ලට ගල විසි කරාම දුවනවා වගේ. ඒ පස්සෙන් දුවලා අපි දන්නේ නෑ මේව වෙනස් වෙනවා, මේ වෙනස් වීම නිසා දුකක් ඇති වුණා, මේ සිදුවීම නිසා දුකක් ඇති වුණා, මේ සංස්කරණය මේ ඇතුළේ සිදුවුණු සංස්කරණය නිසයි මේ දුක. ඒව මොනවත් දකින්නේ නැහැ. අපි අර සිදුවුණු සංස්කරණ මගේ කරගෙන ඒ පස්සේ දුවලා තමයි දුකට වැටෙන්නේ. ඉතින් මෙතනදී ඒ දේවල් දකින්න පුරුදුනොත්, මොකද සිංහයා කරනවා කියන්නේ දැකලා නැහැ, සිංහයා කරනවා කියන්නේ යම් කිසි දෙයක් කවුරු විසි කරොත් කවුද විසි කරේ කියලා බලනවා කියනවා සිංහයා හැරිලා. ඉතින් අපි සිංහ විදියට අපි ආපස්සට හැරිලා බලන එක පුරුදු වුණොත් සිහියෙන් ඉඳගෙන ප්‍රඥාවෙන් යුතුව ඒක ඉතාමත්ම අවශ්‍යයි. යාපස්සට බැලුවොතින් අපිට දවසේ සිදුවෙන යම්කිසි එක සිදුවීමකින් නීතිය දැක ගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. තව දුරටත් අපි සාකච්ඡාවේ අනිත් කල්යාණ මිත්‍රයන්ගෙන් එන අදහස් අනුව කතා කරලා තේරුම් ගන්න උත්සාහ ගනිමු. තිරුවන් සරණයි. බොහොම පිං කියලා ලෝෂ මහත්මිය, මේ මම ජයන්ත මහත්මිය, ඔබ වෙනුවෙන් ජයන්ත මහත්මිය අපිට අදහසකින් හෝ තවදුරටත් මේ ගැන පැහැදිලි කරලා දෙන්න සම්මස්සමස්ස. සේවන් සර්ණයි හැමෝටම මම හිතනවා වැඩගත් කොටසක් අපි සාකච්ඡා කරන්න අද. චිත්‍ර රාජපක්ෂ මහත්මිය හොඳ ආරම්භයක් ලබා දුන්නා. එතෙන්දී සඳහන් වුණා දුක්ඛතාව ගැන, විපරණාම දුක්ඛතා, දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියලා. ඉතින් ඇත්තටම අපිට ඔය ඒකීව තුනෙන් ඔය සංඛාර දුක්ඛතාවය කියන එක ඇත්තටම සැඟවිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකට අපි කියුවේ පටිච්චන්න දුක්ඛයක් කියලා. ඒ කියන්නේ ඒක සැඟවිලා අප්‍රකටව තියෙන දුක්ඛතාවයක්. ඒ වගේම විපරණාම දුක්ඛතා, දුක්ඛතා කියන එක බොහොම අපිට ප්‍රකටව පේන දෙයක්. ඒ කියන්නේ අපි හැබැයි ඒදී අපි දකින්නේ විපරණාම දුක්ඛතාවය, දුක්ඛතාවයත් අපි දකින්නේ බාහිරින් හුඟක් විට. විපරණාම වෙන හුඟක් වෙලාවට බාහිරින් දකින්නේ. බාහිර තියෙන දේවල් වල තියෙන විපරණාමය අපිට ආව වෙනස් වෙලා ගියාම මෙහෙම දුකක් එනවා නේද කියන එක, වයසට යෑම වගේ දුක් අපි ඒ පිළිවෙලින් දකින්නේ. ඊළඟට දුක්ඛතාවය කියන එක හොඳට දැනෙනවා. සමන්ට දුකක් ආපු වෙලාවට අපි ඒක විඳ විඳ දුක් වෙන බව දැනගන්නවා. හැබැයි ඔතන සංඛාර දුක්ඛතාවය කියන එක තමයි අපිට ඇත්තටම තේරෙන්නේ නැත්තේ. ඒ කියන්නේ මේ ජීවත් වීමේ, ඒ කියන්නේ දවසද ගත කරන එකම දුකක් නේද කියන එක. ඒක වෙන විදිහකට කියනවා නම් දැන් ඒ කියන්නේ අපිට බාහිර තියෙන අපි හැම වෙලාවෙම දැන් කෙනෙක් බාහිර තමයි යොමු වෙලා ඉන්නේ. ඒ වෙනස් වෙන ගතිය නිසා එන දුකත්, ඒ වගේම ඒවා නැති බංග වෙන නිසා එන දුකත් ඒ කියන්නේ ධනයේ සිරහීම නැත්නම් වෙනත් භෞතික දේ සිරහීම තුළින් එන දුක කියන එක දැකලා බාහිර තියෙන දුකට කලකිරෙනවා. එහෙමත් නැත්නම් ඒකෙන් ඒක ගැන දුක් වෙනවා. ඒකේ අනිත්‍යතාවය දකින්නවා. ඒ අනිත්‍යතාවය දැකලා ඒක දුක බව තේරුම් ගන්න පුළුවන් බාහිරින්. නමුත් දැන් ඇත්තටම මෙතන බැලුවහම මේ අපේ දිවි පැවැත්ම කියන එක ඇතුළත බලනකොට තේරෙනවා මේ හැම වෙලාවෙම පංචපාදානස්කන්ධය හද ගන්නව නැති වෙන. ඒ කියන්නේ අපි අසකනාසේ දිවකය කියන වගේ අරමුණු ගන්න අවස්ථාවෙත් ඊළඟට ඒක මනසින් නැවත නැවතත් ආවර්ජනය කරන වෙලාවේ ඒව ගැන හිතනවා. අර අපි හැමදාම කතා කරනවා වගේ ප්‍රපංච ඇති කර ගන්නවා. ඒවා අන්තිමට වෙන්නේ දීපාරත් සතිය සමා මතු කරලා දුන්නා වගේ අපිට එල්ලෙන්න ලනු නැත්නම් අපිට එල්ලෙන්න දැනක් නැහැ කියන එක මේ අභ්‍යන්තරයෙන් දැකීම තමයි මට හිතනවා මේ ඇත්තටම මේ අනිත්‍යයේ දුක්ඛතාවය කියන එක. يعني මේ අනිත්‍ය වූ පංචස්කන්ධයකම පංචපාදානස්කන්ධයකම පරිහරණය දුකක් කියන එක දැන ගැනීමම අභ්‍යන්තරව හිතනවා. ඒක හුඟක් වෙලාවට අර සංඛාර දුක්ඛතාවයට සම්බන්ධ වෙනවා. මේකම දුකක් නේද? අපි හොඳයි කියලා එල්ලන හැම දෙයකම ගතියුක්තක් නැතුව ඒක අනිත්‍ය වෙනවා. ඒ අනිත්‍ය බව නිසාම ඒ ඇති වෙන සිතුවිලි, ඒ ඇති වෙන හැඟීම්, ඒ සියලු දේම අනිත්‍යතාවයම දුකක් නේද කියන එක. ඒ කියන්නේ අපිට පිහිටන්න තැනක් තියනවා දැක්කම කියන එකම හිතන එකමට හිතනවා මේ අනිත්‍යයේ දුක්ඛතාවය ගැන යම්කිසි අදහසක් ඇති කරගන්න මට උදව් වෙනවා කියලා. ඉතින් සාමාන්‍ය වශයෙන් අපි ගත්තාම අපි අනිත්‍ය දුක්ඛ සංඥා වෙනකොට අපි කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා කියන ඕලාරික මට්ටමේ ගොරෝසු සංඥා වලින් ඉවත්ච්ච කෙනෙකුට ඊළඟට දැනෙන්නේ මේ බාහිර දේවල් වල තියෙන අනිත්‍ය සංඥාව, ඒ ඉන්න අනිත්‍ය දේවල් අනිත්‍යයි ඇති දුක්ඛතාවය. නමුත් පෙර කිව්වා වගේ මේ අභ්‍යන්තරයෙන් ඇති වෙන උපාදාන සංදයන් පරිහරණය කිරීම නැත්නම් උපාදාන සංදයන්ගේ ඇතිවීම නැතිවීම නිසා ඒ පිළීමේ පීඩාව අභ්‍යන්තරව දැකීමම හිතනවා මේ අනිත්‍ය දුක්ඛ සංඥාව දිහා බලන්න තවත් එක පැත්තක් කියලා. තෙරුවන් සරණයි. බොහොමකින් බොහොමකින් මේ ජයන්ත මහත්තයෝ, මම සේන මහත්තයට යොමු වෙනවා. සේන මහත්තයා තෙරුවන් සරණයි. මෛතන ගොඩක් හොඳට විස්තර කළා අපේ සත්‍යතිතුමාත්, ඒ වගේම චිත්‍ර රාජපක්ෂ මහත්මයාත්, ඒ වගේම ජයන්ත මහත්මයාත්. ඉතින් මට තේරුණ මට මම තේරුම් අරගෙන තියෙන අනිත්‍ය කියන එක නිත්‍ය නැතිකම, ඒ කියන්නේ ස්ථිර නැතිකම, වෙනස් වෙනකම. ඉතින් මේ වෙනස් වෙනකම දුකට සම්බන්ධ වෙනකොට ඒක අර චිත්‍ර මහත්මියත් ඒ වගේම ජයන්ත මහත්මත් කිව්වා වගේ ඒක විපරිණාම දුක්ඛය කියන එකට අයිති වෙනවා කියලා හැඟීමක් උයි මට තියෙන්නේ. ඉතින් මේ අමතරව මේ දුක ගැන හිතනකොට මේ දුක අනිත්‍යද නැත්නම් අනිත්‍ය දුකද කියන ප්‍රශ්නෙත් මට ගැටලුවක් වෙනවා. මොකක්ද මේකේ අනිත්‍ය නිසා දුක ඇති වෙනවද, දුක නිසා අනිත්‍ය වෙනවද, දුකත් අනිත්‍ය වෙනවද? ගොඩක් ප්‍රශ්න වෙනවා. මට මෙහෙම අදහසක් ආව දැන් සමහරවල්. දැන් අපිට යම් කිසි අපි ආස කරන, දැන් මං කියන මම ආස කරන යම් කිසි දෙයක් නැති වුණොත්, අපි කියමු කක්කරක බිඳුනොත් හරි කක්කර නැති වුණොත්, එතෙන්ද දුකක් ඇති වෙනවා. එතකොට ඒ දුක ඇති වෙන්නේ අර ගොඩින් බලනකොට, ඒ කියන්නේ අර චිත්‍ර මහත්මිය කිව්වා වගේ නිකන් බලනකොට අනිත්‍යේ ඒ භාජනේ හරි මොකක් හරි එක විදිච්ච නිසා, කැඩිච්ච නිසා කියලා හිතනවා. නමුත් අර සිංහාව ලෝකමේ වගේ ඒක ඇතුළට බලනකොට මට හිතෙන්නේ ඒ ඒකට තීච්ච මගේ බැඳීම නිසා ඒ බැඳීම අනිත්‍යයට ලක් වුණා. ඒ කියන්නේ බැඳීම වෙනස් වුණා. ඒ වෙනස් වීම නිසා තමයි මේ දුක ඇති වුණේ කියලා. ඒ හේතුව මම ඒ වස්තුවට නැත්නම් ඒ භාණ්ඩයට මගේ ළඟ තීච්ච බැඳීම. ඉතින් මේක පේන්නේ මේ ටිකක් ඒ ගැන ප්‍රඥාවෙන් නැත්නම් අවබෝධයෙන් බලනකොට මොකද්ද මේ දුක ඇති වෙන්න හේතුව. මගේ මම කැමති නැති බඩුවක් බැඳුනා නම් මම ඒක ගැන කිසිම කම්පාවක් වෙන්නේ නැහැ. ඒක බැඳුනා කියලා මම නිකන් ඉන්නවා. ඒකට තේරෙන්නේ, ඒකෙන් තේරෙන්නේ මගේ දුක ඇති වෙන්නේ මගේ සිතේ චිත්ත ඒ වෙනස්කම. ඒතකොට මේ සිත වෙනස් වෙන දෙයක්. ඒක හැමතිස්සෙම වෙනස් වීම. ඒ වෙනස් වීමම දුකක් නේද කියලා මට හිතෙනවා. එතකොට සිතේ ඇති වෙන අනිත්‍ය මේ දුකට මතුවෙන එක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අපිට ඒක බලන්න පුළුවන් නම්. එතකොට හැමතිස්සෙම හැම ක්‍රියාවක්ම හැම දෙයක්ම අපේ සිතෙන් කරන හැම ක්‍රියාවක්ම දුකට සම්බන්ධය කියලා හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන්, ඒ ගැන හොඳ අවබෝධයකින් බලනකොට. ඉතින් ඒක සාමාන්‍ය ජීවිතයේදී අමාරුයි බලන්න. සාමාන්‍ය සිත දිහා බලාගෙන තැම්පත් සිත දිහා බලාගෙන ඉන්න වෙලාවට තමයි ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අනිත් කල්යාණ මිත්‍රයොත් මේකට සහ මේ හොඳට තව දුරටත් විස්තර කළ දෙයි කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇසේන මහත්මයා සමාවෙන්න, කමක් නැද්ද මං අදහසක් ඉදිරිපත් කරලාට මාධව මහත්මයා? ඒ සම්බන්ධයෙන් වගේ ඒකයි මට හිතන්නේ මේ වෙලාවේ සමාජ සත්චිත්ත වලට යන්න කලින් සමාජට අදහසක් ගන්න පුළුවන් කියලා. දැන් ඇත්තටම ඒ සේන මහත්මයා දැන් එතනදී අදහස් කීපයක් ඇති වුණා. මේ දැන් මුලින්ම දැන් මේක දුක්ඛ කලින් ඇති වෙනවද, එහෙම නැත්නම් අනිත්‍යෙන් දුක ඇති වෙනවද, ඒක එකක්. අනිත් පැත්තෙන් අර මේක තිසත් භෞතික වශයෙන් ඒ කියන්නේ බලන්න පුළුවන් ද, එහෙම නැත්නම් මේක සිතුවිලි වශයෙන් එහෙම ඇති වෙන ආකාරයෙන් බලන්න කියලා. ඉතින් මට නම් ඇත්තටම මේ මමත් මේක ටිකක් හිතුවා. මේ විතර මේක මොකද ගොඩක් අහලා තියෙන නිසා මේ අනිත්‍ය සංඥා ආදී වශයෙන් මේ පිරිමානන්ද සූත්‍රයේ වගේ. ඉතින් භෞතික වශයෙන් කියන්නේ මට නම් වැටහිලා තියෙන විදිහක් ගැන කියන්නේ මේක හරිද කියලා යම් කිසි අදහසක් දැනගන්නයි. ඒකයි මම වැඩි හරියක් අවශ්‍ය. දැන් තමහලට මට නම් දකින්නේ මේ යම් ආකාරයක මේ නිස්පාදනය ඒ වගේම ඒක වැයවීමේ දෙයක් වශයෙන් මේ පැවැත්ම දැකි පේන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මම නම් ඒක භෞතික වශයෙන් තමයි ගොඩක් පේන්නේ, ගොඩක් සියුම්ව පේන්නේ. උදාහරණයක් වශයෙන් දැන් මේ අපිටම දැන් මේ ගෙදර පිටිපස්සේ ගහක පළතුරු හැදුනා කියලා. දැන් ඒකත් හැදිලා ඒක කෑවට පස්සේ ඒක එතනින් ඉවරයි වගේ. ඊට පස්සේ ඒක ආයි එක්ස්පීරියන්ස් කරන්න බෑනේ. ආයි පළතුරු වල නම් ආයි හැදෙන්න ඕන. ඒක ආයි ගන්න ඕන. ඒ වගේ දැන් අපිටම දැන් මම කැමති කෙනෙක් එක්ක දැන් උදාහරණයක් වශයෙන් අපි අත්තම්ම කියන්නකෝ. දැන් අත්තම්මත් එක්ක හොඳට බොහොම අසරෙන් හිටපු කාලයක් තිබුණා කියලා පුංචි කාලේ. එයා දැන් මැරිලා ඒකයි ගන්න බෑ. ඉතින් අර ඒක ඒ වගේ දැන් හැම දෙයක්ම දැන් බැලුවාම යම් ආකාරයකින් නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නේ යමක් ඒක ඊට පස්සේ ඒක ඉවර වෙලා යනවා. ආයි ගන්න නම් ආයි යන්න ඕනේ. කියන්න මේ මුළු ප්‍රවැත්මේ තියෙන එකම ඒ විදිහට තියෙන ඒකම ඒ වගේ බොහොම මේ ලෝලාරික වශයෙන් තමයි මට සංනික තේරෙන්නේ. හරියට නිකන් අර නිකම් ට්‍රේන් එකේ ඉන්නවා වගේ. දැන් අර අස්තිර භාවයක්. දැන් උදාහරණයක් වශයෙන් ප්ලේන් එකක් කියන්නේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ උඩ යනකොට දැන් ඔක උඩ නිකන් යන්නේ නැහැ. දැන් දින්දන දෙන්න ඕන. එන්නේ ඉන්දන වැය කරනවා, පිච්චනවා. ඒකෙන් තමයි උඩ ඉන්නේ. ඉතින් අපිට මොකක් නොනවත් නම් ඉන්දන දුන්නා කියලා ඒ වුණත් අර යන්ත්‍රෙත් ගෙවෙනවන ටිකක් යනකොට ඒක ගෙවිලා මැෂින් එකත් ගෙවිලා එන්ජින් එකත් ගෙවිලා කවදා හරි පහළට වැටෙනවනේ. අන්න එහෙම එකක් තමයි මට හිතෙන්නේ. මම අර කයිනොත් අර දවසක මගේ තියෙන ඒ වොරිස් ගැන කිව්වේ ඒකයි. එහෙම එකක් තත්ත්වයක් මට තේරෙන්නේ. ඒ කියන්නේ එහෙම තත්ත්වයක් ඉතින් එහෙම මේ වගේ තේරුණත් වැඩේ තියෙන්නේ දැන් ඔහොම හිතලත් කොච්චර එහෙම අදහසක් තිබුණත් මේක මේ ටිකක් භයානක තත්ත්වයක් කියලා ඒ වුණාට අර යන්තම් හරි අපි හිතමු අර මේ හිතට එන දේවල් ගැන වැඩි අවධානයක් නැති වෙච්ච ගමන්ම වෙන්නේ අර අපිට එන හිතවිලි වලට එකට යොමු වෙලා එක්ක ගිහිල්ලා අනවශ්‍ය දෙයකින් තියෙන සම්ප්‍රප්පලාපයක් කතා කරයි. එහෙම නැත්නම් ඔය වගේ මොකක් හරි කෙලස් දෙවෙන දෙයක් වෙනවා. ඉතින් මේකද හිතට දැනලා වැඩකුත් නැහැ. ඉතින් අර මන් දන්නේ මේක මේක ප්‍රභාවේටින් මම එක තැනකදී අර අපේ බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ කතාවකදී උන්වහන්සේ කිව්වා මේ අතක් තියෙනවා නම් ඒක එක එක එක එක කියලා අල්ල ගන්නවා කියලා එක කෝප්පයක් ගන්නවා එක්ක මොකක් හරි තියෙන එක ඒක කරන්න. ඉතින් මත මේක අතට කිව්වොත් මේක කරන්න එපා කියලා වැඩක් නැහැ. ඒක කොච්චර කරත් මේක එක එක දේවල් ගන්න අන්තිමට ඉතින් උන්වහන්සේට ඒක කල්පනා වුණා කෝ මේ අත කපලා දැම්මම නම් තමයි මේක කවත්තන්න පුළුවන් කියලා. පස්සේ ඉතින් උන්වහන්සේ ඒක සූත්‍ර මම දන්නේ නැහැ කොහෙ තිබුණාද කියලා මට ඒක ඒක සිමිලි එකවත් තේරෙන්නේ නැහැ නම. නමුත් මට හිතෙනවා ඒ වගේ මොකක් හරි වෙන්න ඇති කියලා මේක කෙලවර වෙනවා නම් තෙරුවන් සරණයි. බොම්බින් දිනුත් මාසය මේ මම හිතන්නේ බොහොම අපි එන්න ඕන තැනකට ආවේ මම හිතන්නේ බොහොම හොඳයි. මම චූට්ටක් ඒ ගැනත් මතක් කළා අර දුක නිසා අනිත්‍ය වෙනවද අනිත්‍ය නිසා දුක වෙනවද මම යම් ප්‍රමාණයකට ගිහිලා අපි අනිත් කට්ටියට කියමු මේ මම හිතන්නේ බොහොම හොඳ තැනකට ආවේ. ඒ කියන්නේ මේ මම හැමදාම කියන්න උත්සාහ ගන්නවා වගේ මේ පැවැත්ම කියන එක මේ අපි හැමදාම හිතන් ඉන්නේ. දැන් අපි හොඳ උදාහරණයක් ගමුකෝ. අපි දන්නවා ඉලෙක්ට්‍රික් රිලේ කොහොම වාහනේ කොහොම හැම දෙයකම අපි ඇක්සෙප්ටඩ් මේමයි ලයිෆ් ටයිම් එකක් තියෙනවා කියලා. දැන් ඉලෙක්ට්‍රික් රිලේ එක ගන්නකෝ අපිට එතකොට කියනවා මේක සාමාන්‍ය විදිහට පාවිච්චි වුණොත් මේ මිලියන් වතාවක් මේක මේ ටච් කරන්න පුළුවන්, මේ මිලියන් වතාවක් මේක වැඩ කරනවා කියලා. අපි ඒක ඇක්සෙප්ටඩ් නේ. අපි හැම වෙලේම හදන්නේ මේක most reliable, Japanese ළමයි වඩා reliable, Chinese ළමයි reliable, අපි German ළමයි වඩා base එකක් ගන්න හේතුව තමයි අපි ඒක reliable කියලා දැන් යම් කිසි අදහසක් අපි එතන දාගෙන ඉන්නේ නිසා. හැබැයි හොඳට බලන්න මේ බුදුහාමුදුරුවෝ කියන අටලෝ දහමේ දවාලක් තියෙනවා නම් රාත්‍රියක් තියෙනවා. මේ හැම දෙයකටම අනිත් පැත්තක් තියෙන්න ඕන නිසා තමයි මේ පැවැත්ම තියෙන්නේ. දැන් අපි තමන්ගේ අර ගත්ත උදාහරණ ගන්නකොට අතක් ගැන ඒ අතේ උදාහරණය තුලින් අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ අත යම් ප්‍රමාණයකට නවල දිගහැරලා මේ අත තියාගෙන ඉන්නත් අපි දන්නවනේ කවදා හරි මේක කැඩෙනවා කියලා. හැබැයි අපිට ඔන්න තමයි අවබෝධ කරගන්න ඕනේ මේක කැඩිලා අලුත් දෙයක් හදන තමයි මේ ලෝකේ පැවැත්ම ඇති කරගෙන තියෙන්නේ. අපි මේක හිතාගෙන ඉන්නේ නිත්‍යයි කියලා. අපි මොනවා හරි වේදනාවක් මේ අපි මේ අත තුලින් ඉඳපු වේදනාවක් ආපහු අපිට විඳින්න හෝ මේක මට ආයෙත් නැවත ලබා ගන්න පුළුවන් කියන අදහසත් එක්කම තමයි අපි තවත් මේ භවයක් පතන්නේ. අන්න ඒක නිසා හොඳට මතක තියාගන්න අර දිනු මහත්තයා මතක් කරා වගේ අර පළතුරක් හැදිලා දැන් පළතුරක් නැකම් බලාගෙන ඉන්නවා. ඒ වගේම ආච්චි අම්මගෙන් හොඳ වේදනාවක් ආච්චි අම්මට හොඳට කැමති වෙලා තිබ්බා. දැන් ඒ වේදනාවම තාමත් හිතේ තියෙනවා. අපි ඒක නැවතත් ලබා ගන්න තම මිනිස් ආත්මයකට ඇවිල්ලා ආච්චි කෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන් අර ආශ්‍රය කරලා ඒ ලබා ගන්න පුළුවන් සතුට තාම අපිට මේ සතුටක් විදියට ගැබ් වෙලා තියෙනවා. අන්නේ ඒ සංහාව තියෙන නිසා මේක මේ එවෙලේ හැදිලා එවෙල ගැති වෙලා ඒක ආපහු කවදාවත් මට මැච් කරන්න බෑ කියන සිතිවිලි අපේ ගාව තියෙන්නේ. අපි අපිට සංසාරේ ආච්චිල හිටියේ නැද්ද? අපිට සංසාරේ හිටපු ආච්චිල ආදරේ වැඩි ආච්චිල හිටියේ නැද්ද? ඕන තරම් ඉඳලා තියෙනවා. ඒ ආච්චිල දැන් කෝ? ඒ ආච්චිල ගැන තිබිච්ච සංඥාව කෝ? මෙන්න මේ මිත්‍යාව තමත් තුල තමයි. මෙන්න මේ තව මම විඳපු නැති, තව මම මේ එක්ස්පීරියන්ස් කරපු නැති වේදනාවක් හෝ අර වේදනාවට සමාන වේදනාවක් මට ඕන කියන මේ සංහාවෙන් අපි මේ බැඳලා තියෙන එක, අපි මේ පස්සේ යන එක නවතු. ඇත්තටම උනේ මොකද්ද? මේ වෙලේ මේක මෙන්න මේ දේවල් එකතු වුණා, අත්තම්ම හිටියා, මම සතුට ලැබුවා. ඉතින් මට අපව කවදාවත් ලබා ගන්න බෑ. මං ඒකට ආස වෙලා හිටියොත් මං ආයි මනුස්ස ජීවිතයක් හදාගෙන එනවා මිසක් මනුස්ස ජීවිතයක් ඕ වෙන පෙරේත ලෝකෙ ගිහිල්ලා යත් එකතු වෙන්න පුළුවන් තමන්ගේ හිත ආත්මටම තිබුණොත්. අන්න ඒ නිසා අපි හැම වෙලේම මතක තියාගන්න ඕන මෙන්න මේක මෙහෙමයි කියලා. දැන් අත අතක් විදියට දැන් අතෙන් මේ දේවල් ගන්න නිසා. ඒ කියන්නේ මොකද අර කිව්වේ මෙන්න ඒ සමින් වහන්සේ කියන උත්සාහ කරේ මෙන්න මේ සලායතන ටික තිබුණා නම් අපේ ඇස කරණාසේ දිව ශරීරයේ මනස කියන දේවල් තිබ්බනම් ස්පර්ශ වෙනේක ස්පර්ශ වෙනවා මම රහම ගහපු වෙල දෙනවා වගේ. මේක තිබ්බනම් අපි අනිවාර්යෙන් අගතියට යනවා. ඒක නිසා මේ අත කපල දාන්න අපල දැම්මනම් හොඳයි කියලා හිතුණා. හැබැයි ඔයි කියන්නේ මොකද්ද? නැත යනවා. මේ එතකොටත් මොකද තමන්ට වෙලා තියෙන්නේ? ඔතන කල්පනා කරන්න. මොකද තමන්ට උනේ? මේ අත නැති වුණා නම් හොඳයි කියලා මම සංස්කාරයක් හදාගෙන තියෙනවා. එතකොට මොකද්ද? අරූප tattven මං ඉන්නවට කියලා. තව මේකට ගැඹුරට යන්න තරම් මෙතන හරීම වැදගත් කතාවක්. මේක තිබ්බත් නැතත් මේක නැති වේවා කියලා ප්‍රාර්ථනා කිරීම නෙමෙයි. එහෙම ප්‍රාර්ථනා කරොත් මං අරූප ධානවල ගිහිල්ලා ඉපදෙනවා. අන්න ඒක නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේ වෙන දේ විදියට ඇතිවන දේ මේ ශ්‍රණයේ මෙතන මම මේ වෙන දේ විදියට අරගෙන මම මේවා හදාගත්ත නිසා මේ දේ වුණා. මම තවත් මේවට ඇලෙන්නේ නැහැ. මේක නැතිවීමම නෙවෙයි. මේක නැති වෙලා මම ඉන්නවා කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අන්න ඒක හොඳට අවබෝධ කරගන්න බලන්න මං හිතන්නේ ඒ සිතුවිල්ලත් එක්ක මම යොමු වෙන්නද අපේ රොෂාන් මහත්තයාට මං යොමු වෙන්නද රොෂාන් මහත්තයා සම්මා සම්බුද්ධ සම්. අතිරවන සර්ණයි සියලු දෙනාටම අද මේ දුක්ඛ සූත්‍රය බොහොම වැදගත් බොහොම සංකීර්ණ සූත්‍රයක්. අපිට මේ බුද්ධාගමේ චතුරාර්ය සත්‍ය කියනකොටම පළවෙනි අංගය විදියට දැනෙත් දුක. එතකොට දැන් අපිට මේ දුකේ ඒක ආකාර ගැන ජයන්ත මහත්මයාත් චිත්‍රාලාජි පක්ෂ මහත්මියත් බොහොම පැහැදිලි කරලා දුන්නා. දැන් අපිට ඒ වගේ දුක්ඛ කියන එක ඒ සත්‍යජිතුමා ඊළඟට අපිට පැහැදිලි කිරීම තව දුරටත් ඉදිරියට ගෙනාව මේ මහත්වරුන්. එතකොට දැන් මේ මේ මේ විදිහට අපි මේක තමයි අවබෝධ කරගන්න ඉතින් අපි මේ හදන්නේ. නමුත් දැන් මේක අවබෝධ කරගන්න තියෙන අමාරු වෙලා තියෙන්නේ හැම වෙලේම අපිට මේ මේකත් එක්ක දැන් අපේ අර එක එක හිත දුවන ගති මායාවන් අර ඒ වගේ තත්ත්වයන් තියෙන නිසා දැන් අපි දැන් ඒ වගේම චිත්‍ර මහත්මිය පැහැදිලිවම කරන් ගියා මේ අපිට දැන් කොහොමද අපි මේක බලන්න ඕනේ කියන එක. දැන් අර සුනකාලෝකයයි සිංහාලෝකයයි කියන දෙක මගේ හිත ගත්ත ඇත්තටම අපි බොහොම දැන් මේ සංකීර්ණ දෙයක් වුණාට මේක යන මාර්ගය අපිට බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් දැන් අපිට වෙලා තියෙන්නේ අපිට මේ මේක සිත පවත්වගෙන දැන් මම උත්සාහවන්ත වෙන නිසා මට තේරෙනවා ඒක තියෙන අමාරුව. දැන් ඒක නමුත් ඒක දුර දිග ගිය කට්ටිය මේ සාකච්ඡා මණ්ඩපේ ඉන්න විදිය අපි කතා කරන් යද්දි තේරෙනවා. ඒ වගේම දැන් අපිට ඒ සුත්තමේ ඥානෙ අපිට ලැබිලා තියෙනවා යම් කිසි ප්‍රමාණයකට. නමුත් ඒ දේවල් අවශ්‍යයි. එතනින් එහාට අපි දැන් අර මේක දිගින් දිගටම කොහොමද අර මේක අන්තිම කෙලවර අපි දකින්නකල් ඒ සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකල් මේ කරගෙන නිවන් මාර්ගය දකින්න කල කොහොම හරි ඒක අපිට ශ්‍රද්ධාවෙන් අපි පුළුවන් තරම් ඉදිරියට ගමන් කරන එක තමයි කරන්න බලන්නේ. මේ ඒක තමයි අපිට කරන්න පුළුවන්. ඒකට අද දින මේ දුක්ඛ සූත්‍ර කියන එකේ වැදගත්කම මට ගොඩාක් තේරෙනවා. අහන්න තරම් ප්‍රශ්නයක් නම් දැනට මතුවෙලා නැහැ. මේ මාර්ගයේ පැහැදිලි. ඩොක්ටර් මාදව, ඉල්රුක් මහත්මයාගෙනුත්, සේන මහත්මයාගෙනුත් පොඩ්ඩක් ප්‍රශ්නයක් අහන්න කියලා හිතුණා. ඔබතුමන් දෙපළම අනිත්‍ය දුකයි කියලා දකින්නවද? ඇයි අනිත්‍ය දුක් වෙන්නේ කොහොමද කියලා? දැන් සේන මහත්මයා කිව්වා මේ මහත්මයාගේ කෝපයක් තිබුණා, ඒක කැඩුනා, ඒක දුක් බව තේරුණා කියලා. ඉතින් ඇයි කියලා හිතලා තියනවාද? ඇයි අනිත්‍ය දුකක් වෙන්නේ කියලා? මොකද මට දැනට තේරෙන තරමට අනිත්‍ය නිසා දුක වෙනවා, දුකත් අනිත්‍යයි කියන එක දෙපැත්තටම ගන්න පුළුවන් කියලා වගේ තමයි තේරෙන්නේ. ඒක අනුව හිතුව මේ මොකද අපි හිතලා බලමු නිකන්, අනිත්‍ය කොහොමද දුකක් වෙන්නේ? මොකද මේ සෙන් මාත්‍යයකට හිතන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චතුර්මාත්‍ය. ඒකට මම හිතුවේ දැන් මම කැමති ඒ කෝපයක් හරි භාජනය බාණ්ඩේ බෙදුනහම ඒ බෙදීම උනේ අනිත්‍යයක් එතන. එතන තීච ස්ථිර නැතිකම එක ප්‍රකාශ වුණා. ඉතින් ඒක නිසා මගේ සිතේ තිබිච්ච සාමාන්‍ය මගේ සිතේ තිබුණානේ සෞම්‍ය මට්ටමක්. ඒ සෞම්‍ය මට්ටමක් අනිත්‍ය වුණා. සෞම්‍ය මට්ටම අනිත්‍ය වෙලා ඒක දුක්ඛ මට්ටමට රත් වීමක් ඇති වුණා. මේ දුක්ඛ මට්ටමට මේ රත් වීම තමයි මේ මට දුකක් ඇති උනායි කියලා මම හිතන්නේ. එතකොට අනිත්‍ය මේ භාජනය අනිත්‍ය හරියට සුනකාව ලෝකණය වගේ ඒකන බැලීම මගේ සිතේ තියෙන අනිත්‍ය සිතේ තියෙච්ච සෞම්‍ය මට්ටම නැතිවීම එක් බැලීම සිංහව ලෝකණය වගේ තමුන් දිහා බැලීම. එතකොට තවදුරටත් ඒක මම බලනකොට ඇයි මට මේ මගේ මේ සෞම්‍ය මට්ටම කැඩිලා රත් වීමට නැත්නම් රත්න මට්ටමකට ඇතුනේ කියලා. එතකොට මට තවතුරට පැහැදිලිව පේනවා මේ මගේ මේ බාණ්ඩය ගැන මගේ සිතේ බැඳීමක් තිබුණා. මොකක් හරි මේක මට අහවලා දුන්නා. මේක මට දුන්නේ මේ මේ මේ වටිනාකම බාණ්ඩේ වටිනාකම නැති වුණත් ඒකේ තියෙන අනිත් වටිනාකම නිසා හෝ මගේ යම්කිසි බැඳීමක් මේ බාණ්ඩේට තිබුණා. ඒ බාණ්ඩේට ඒක තිබුණට ඒක මගේ හිතේ තිබුණට ඒක මේ අනුශය විදිහට තියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක මේ වැඩ නිතරම වැඩ කරන්නේ නැහැ. නමුත් ඒක බාණ්ඩේ කැඩිච්ච වෙලාවේ ඒ අනුශය මතු වුණා. මනුෂ්‍ය මතු වෙලා මගේ සිතේ රත් වීමක් ඇති වුණා. ඒක සිතේ ඇතිවෙච්ච ආනිතිය. ඒ කියන්නේ සිත එක මට්ටමකින් තියන්නේ නැතුව ඒක සිත වෙන මට්ටමකට පැනීම නිසා එතන දුකක් ඇතුනේ කියලා එහෙමයි මට හිතුනේ. තෙරුවන් සරණයි. නෑ තෙරුවන් සරණයි. මම මෙහෙම ඇහුවත් තෙර මහත්මයා දැන් මගේ කෝප බිඳිලා තියෙන ඕනේ තරම් මට දුක ඇතිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හිතුනා මට ඇත්තටම. මොකද මේ කෝපේ මට හම්බ වුණු වෙලාවේ හරි ගත්ත වෙලාවේ හරි මගේ හිතට මං අදහසක් දුන්නා මේක නම් කැඩෙන්නේ නෑ, මේක හැමදාම තියෙන්න ඕන මේ විදිහට කියන මම අදහස. මොකද මාගේ දැන් ඇත්තටම එවැනි කෝපයක් දැනගත් මගේ ළඟ තියෙනවා. මම හරි පරිස්සම් ඒක කැඩෙයි කියලා බයට. මොකද මගේ හිතේ තියෙනවා මේ කෝපේ නම් කැඩෙන්න බෑ, මේක නිත්‍යයි, මේක කැඩෙන්න කිසිම ක්‍රමයක් නැහැ කියලා හිතනවා. ඉතින් මට හිතෙනවා කවදා හරි ඒ කෝපේ කැඩුනොත් නම් මට පුදුම දුකක් හිතේ කියලා. ඉතින් ඒ ඉතින් මට හිතෙන විදිය ඔබතුමා හිතපු විදිහනේ අපිට කිව්වේ. ඉතින් එක එක කාට ඒ විදිහට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවා. දැන් අනිත්‍ය දේ දුකයි කියලා අපිට අනිත්‍ය දේ දුකයි කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා කියලා හිතුනේ. අපි මේක නිත්‍යයි කියලා ගත්තොත් තමයි අනිත්‍ය දුකක් වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ දේ නිත්‍ය දෙයක් නෙමෙයි, මේක සදාකාලිකව පවත්වන්න බෑ කියලා. දැන් අපි කොණ්ඩේ සුදු වුණාම කොණ්ඩේ පාට ගන්නවා නම් ඒ කියන්නේ අපේ හිතේ තියෙනවා මේ කොණ්ඩේ කලුවට තියෙන්නම ඕනේ, මේක වෙනස් වෙන්න බෑ කියලා. ඉතින් ඒක උනහ කර දුක් වෙන ඉස්සර අපි පාට කරගන්න. නිකන් ගොරින් හරි පාට ටිකක් ගාගෙන හරි ඒක කඳු පාට උනොත් දැන් අපේ දුක් ඉවරයි කියලා හිතනවා. නැවත වෙන පාටක් ගහන්න තියෙනවා. නමුත් අර අනිත්‍යයි කියන එකත් පිළිගන්න සූදානම් නැති බව දුකට හේතු වෙනවා කියලා. ඒ වගේම තමයි විලුක් මාත්‍යා ප්‍රශ්නේ මහැවේ අනිත්‍යත්වය කියන්නේ දුක අනිත්‍යද කියන එක. ඇත්තටම කියනවා දුක නිත්‍ය මොකෙන් අපිට මේ කරන සටනේ වැඩක් තියෙනවද? දැන් අපි නිකමට හිතුවොත් ඇති වුණ දුකක් ගැන ඒ දුක දැන් තියෙනවද? දුකත් අනිත්‍යයි. යම් කිසි දෙයකින් දුක නිත්‍ය දෙයක් නම් මොකද දුක කියන්නේ සකස් වෙන දෙයක්. සකස් වෙන දෙයක මේ නිත්‍ය බවක් නැහැ ඒකේ. ඉතින් අපි ඒ විදිහට දකින්න පුරුදු වුණොත් දුක අනිත්‍යයි, දුක නිත්‍ය වුණොත් මේකින් ගැලවීමක් ගැලවීමක් අපිට නැහැ කියන එක මට හිතුණා අපිට ටිකක් පහසුවක් ඇති වෙන්නේ දුක දිහා බලනකොට කියලා. දෙලුක් මහත්මයා ඒ ගැන මොනවාද ඔබතුමාට එකතු කරන්න තියෙන්නේ? තෙරුවන් සරණයි. ඉවසරණේ මහත්මිය බොහොම පිං මටත් අර දැන් ඔබතුමිය දැන් ඒක පැත්තක් ඒ විදිහට හිතනවා. දැන් කැමති දේවල් නැති වෙනකව දුකයි කියන එක ඒක නම් ඉතින් පැහැදිලි. ඒක නිසාම දැන් වැඩි ඒව ගැන දැන් කෝපයක් නෙමෙයි මොනවා ගත්තත් මේක නැති වෙන බව දන්නවා. ඒක නිසා එහෙම ලොකුම එහෙම ප්‍රශ්නයක් නැහැ ඒවට. ඊට අමතරව මම කියන්න හැදුවේ ඒකත් එක්කම තව දෙයක් මම දකින්න අර දැන් මේක කරගෙන යන්න පත්වාගෙන යන්න දැන් අර මම ප්ලේන් එකේ කතාව කිව්වේ මට මේ තේරෙන විදිහට මම මේ කියන්නේ ඒක කරගෙන යන්න හැමතිස්සෙම යමක් තෙන්න ඕන ගතියක් තියෙන ඒකම දුකක් කියලා නිකන් ඒ කියන්නේ එහෙම කරත් කොයි වෙලාවක හරි මේක කඩා වැටෙනවනේ මේක අන්න එහෙම වගේ දුකක් මට තේරෙන්නේ මේක කරගෙන යන්න හැමතිස්සෙම යමක් හදා ගන්න ඕන ඒක ඉවර වෙනවා ඊට පස්සේ ඒක ඉවරුණා ඒක ආයි ගන්නත් බෑ ඒක ආයි ගන්න නම් අර ඔබතුමී කිව්වා වගේ මම හිතන්නේ එතනක් තියෙන්නේ අර යමක් ගැන ඒක හොඳට නිත්‍යයි කියලා ගන්න එක වෙන්නේ නැහැ. ඒ කියන්නේ නොතේරුණා දැන් උදාහරණයක් වශයෙන් මොන හරි සැප වේදනාවක් හොඳට ක්‍රියාම කරලා තියුණා නම් මේක ආයි ගන්න පුළුවන් කියලා හිතේ මොකක් හරි හදාගෙන තියෙන ක්‍රමයක් තියෙනවා ඇති. ඒක වෙන්නේ නැති ඒක එහෙම දුක් වෙන්නේ මට හිතෙන්නේ. තේරුණා සරණයි. තේරුවන් සරණයි. ආ තේරුවන් සරණයි. මම හිතනවා අපි ගොඩක් කතා කරලා සත්‍යතුමාට යමුනේත් නෑ කාලෙකින්. නමුත් මට හිතුණා තව දෙයක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න. අපි අනිත්‍ය බාහිරින් දකිනවා කියන එක ඉක්මවා යා යුතුයි කියන හැඟීම හුඟක් වෙලාවට ඇති වෙන දෙයක්. මොකද අපි කුස්සියේ දැකපු කෝපය කාමරයට යනකොට අපේ තියෙන බව තමයි අපේ නිත්‍ය සංඥාව කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට අයිති කෝපයක් කුස්සියේ තිබ්බනම් අපි ඒකෙන් තේකක් බීලා නැවත වරක් කුස්සියේ තිබ්බනම් කියලා අපි කාමරයට ගියනකොට අපේ සියලුම අවයවයන් ඒ කියන්නේ ඇස කන නාසය දිව කය කියන කිසිම දෙයකට ඒ කෝපය කියන කෝචර වෙන්නේ එතන තිබිච්ච ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ කෝපය කියන ගැන තියෙන සිතුවිලි සංඥා සියලු දේම නිරුද්ධ විය යුතුයි. ඒක තමයි ධර්මතාවය. ඔය නිරුද්ධ ඒ කියන්නේ ඒක නිරුද්ධ වෙනවා. නමුත් නිරුද්ධ වෙන බව අපි දන්නේ නැහැ. ඒ නිසාම අපි මේ කෝපයක් කියලා දෙයක් තියනවා කියලා හිතාගෙන නැවත ඒ කෝපය ගන්න යන්න කෝපය පරිහරණය කරන්න යම් කිසි බලාපොරොත්තුවක් ප්‍රාර්ථනයක් තියෙනවා. ඒකම තමයි ඇත්තටම භවය කියලා කියන්නේ කියලා හිතනවා. කලින් අහලා තියෙන ධර්මයක් එක්ක සසඳනකොට එතකොට අපි මේ ඊට පස්සේ කැඩෙන කෝපය කියන්නේ කලින් තිබිච්ච කෝපයක්. ඉතින් ඒක නිසා අපි විගතම අල්ලගෙන තියෙන නිත්‍ය සංඥාවයි. එතකොට කෝපයක හරි කිසිම දෙයක යම් දෙයක අනිත්‍යතාවය දකිනවා කියන්නේ අපිට ඒක දකිනකොට යම් දෙයක් ඇහෙනකොට දැනෙනකොට දැනගන්නකොට ඒ දේ හමු වෙනවා. ඒ අවස්ථාව ඉක්ුච්චිච්ච ක්ෂණයෙම ඒ සියලු දේම අනිත්‍ය වෙනවා. ඒ කියන්නේ ඒකට අදාළ හේතු ටික නොයදුනකොට එහෙම දෙයක් ගැන අපේ අනිත් සිතේ සිතුවිලි ඇතිවීම විය නොහැක්කා. කෝපය ගැන මතක් වුණා කියන්නේ එතනදි මනායතනයේට කෝපය කියන එකේ ඒ සංඥා ටික මතු කරගත්ත නිසා මේක මතක් වුණා. තදපි පස්ස පච්චයවලු. ඒ ස්පර්ශය නිසාම ඒ කෝපය කියන දෙයක් ගැන අපේ සිතුවිලි අවදි වුණා. එහෙම නැත්නම් ඒකත් අපිට ඒ විදිහට දකින්න පුළුවන් නම් මේ හැම මොහොතකම අර පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත් නැතිවීමත් කියන දේ පැත්තට අපි යොමු වෙයි. එහෙම යොමු වෙනකොට අපිට තේරෙනවා මේ අපි සංඥා කොටසක් කරන් යන නිසාම තමයි අපිට මේ තියෙන බවක් කියන එක නිත්‍ය වශයෙන්ම යමක් පවතින බවක් තියෙන්නේ කියන එක. එහෙම නැතුව අපිට හිතනවා නම් උදේ ගෙදර දිහා බලලා ගෙදරින් පිටවලා ගමනක් යනකොට අපිට මනසෙන් හිතා ගන්න පුළුවන් නම් අපි ඇහැයි ගෙදරයි චක්කු විඥානය එකතු වෙච්ච නිසාම මේ ගේ කියන සංඥාවක් අපිට ඇති වුණා. ඒකෙන් ඉවත් වෙනකොට මේ සංඥාව නැති වෙනවා කියලා. එතකොට හවසට ඒ ගේ බලන් දෙන අදහසක් අපිට තියෙන විදිහක් නැහැ. හැබැයි අපි දන්නවා ඒ වෙනස් වෙවි යන, ඒ කියන්නේ ක්ෂණයක් පාසා වෙනස් වෙවි යන ඒ රූප කොට ඇහත් ඒ ගොඩනැගිල්ල චක්කු විඥානය කියන ඒ වෙලාවේ හටගන්න චක්කු විඥානයක් යෙදුනොත් නැවත වරක් අපි අර කලින් බලපු සංඥාව අපිට එන්න පුළුවන් කියලා. ඒ වගේ හැඟීම් අපි පුරුදු කරන්න පටන් ගත්තොත් අපිට මේකේ අනිත්‍යතාවය ඊට වඩා කිට්ටුවෙන් බලන්න පුළුවන් කියලා හිතනවා. නැත්නම් අපි මුගාවක් වෙලාවට හැමදේම බාහිරේ තියමු වෙලා අපි විපරිණාමය කියන එක අනිත්‍ය කියලා හිතනවා. බුදුජානන් වහන්සේ කියනවා අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්මං කියලා. ඒකවල කියන්නේ අනිත්‍ය කියන එක විපරිණාමය කියන එකත් අනිත්‍ය වශයෙන් බැලීමට පුළුවන් කොටසක්. නමුත් ඒක බාහිරව බැලීම කියලා හිතෙනවා. අනිත්‍ය කියලා කියන්නේ ඇත්තටම මේක උපාදාන ස්කන්ධ හට ගැනීම නැති වීම කියන එකම පුරුදු කර යුක්තක් හැටියට හිතනවා, අදහසක් හැටියටයි ප්‍රකාශ කරන්නේ සරණ සරණ. බොහොම වෙන් කාගෙත් මම හිතන්නේ බොහොම ගැඹුරට අපි ඒක යමෝනා ජිත්‍රාල් පක්ෂ මාත්මියයි ජයන්ත මාත්මිය ඔක්කොම එකතු වෙලා බොහොම සාකච්ඡාවක් වුණේ. අපි සතිජිතුමාටත් යමු යමුද දැන් මේ කරුණු කාරණාත් එක්ක අපි තවදුරටත් ඉස්සරහට යමු කියලා සතිජිතුමා අපිට බොහොම කරුණාවෙන් මේ අදාළ සාකච්ඡා වෙච්ච කරුණුත් එක්කම තවත් ඉස්සරහට අපි යමු සතිජිතුමා. සම්මා සම්බුද්ධ සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. මේ දුක කියන එක දැන් දුක්ඛේ අනිච්චේ දුක්ඛ සංඤී තම මේ සූත්‍රය. අනිච්චේ දුක්ඛ සංඤී. එතකොට මේ දුක කියන එක ගස් ගල් වල තියෙන දෙයක් නෙවෙයි, පෘථිවියේ තියෙන දෙයක්, මහ මොහොතේ තියෙන දෙයක් නෙවෙයි කියලා අප දන්නවා. එතකොට ඒක පැහැදිලි අප එහෙම කල්යාණ මිත්‍රෙක් නේ දන්නවා. ඊතර මේ ඒ ගලක් දුකක් දකින්නෙත් නෑ විදියට. දුක කියන එක මේ දුක්ඛය. ඒ කියන්නේ මේ රූප කියන එක දැන් මේ ධම්ම වචන වලින්ම ගත්ත රූපත්වය රූප කියලා දිනවනේ. ඒ රූප නාම ධර්ම උපයෝගී කරන උපයෝගීතරන නාම ධර්ම කියන જાතිය අර රූප අල්ල ගන්නවා, හපා ගන්නවා, කුණ්ඩලෙ කෙල්ලන වගේ කෙල්ලෙනවා. ඒකට තමයි උපාදාන වෙන්නේ. ඒක තමයි දැන් උපාදාන වෙන්නේ. මේ මම කියලා හදාගත්ත සංඥාව සංස්කරණය සංඛාරේ පවත්වාගෙන යන්න බහුල වශයෙන් මම උදව් කරගන්නේ මගේ නාමයට. රූපේ තමයි යන්න හදාන්නේ. එතකොට ඒ උපාදානයේ කියන කාරණය, ඒ එල්ලීම, ඒ නැගල යන්න හදාගෙන ඒ දෙහ ගැනීමල්ල, ඒ හපා ගැනීමල්ල වෙන්නේ අර ලෝභ කියන එකත් එක්කනේ සුඛ සංඥාව යන්නේ. ලෝභ සුඛ සංඥාද කියන්නේ. එතකොට ඒකට අප කියන්නේ තව තවත් ඕන වෙනවනේ. તો තණ්හා කිව්වේ ඒකයි. අරක තියෙන තරමට මට තෘප්තියක් දැන්නම ඉන්ද්‍රියන් වලට. යන් ලෝකේ පේරූපං සාතරූපං එත්තේසා තන්නා උපජ්ජමානා උපජ්ජති එත්තේසමානා නිවිසති. පේරූප මිහිරි දේ තැන තමා මේක හටගන්නේ. එතකොට මේ නාම රූප කියන ටික සම්බන්ධ කරගන්න මට භාවිතා කරන්න තියෙන්නේ අර අත බ්‍රහ්මවංශ කියේ. ඕකේ ඔය අර ඉන්ද්‍රිය භාවනා සුත්ත. මං හිතන යා ඔළුව දාගෙන යන්න තේ පැත්තේ වෙන වෙන සංස්කෘතියක් නැසයි ඇත්ත කියන ඒ ගෞරවණීය බොහොම උතුම් භික්ෂුව. එතකොට මේ හය තම මේ හය කියනකොට දැන් යන්න එපා චක්කුසෝත ගාන ජීවවා කාය කියලා මේ කොටස් වලට යන්න එපා. මේ බලන්න ඔය හිල් දෙක ඇස් දෙකේ ඔළුවේ තියෙන ටික හැම එකම මෙතන මෙල බලන්න. මම ලෝකයට මම කියලා කියන්නේ මේ මේ සංස්කරණ පොදිය මේ ලෝකයට සම්බන්ධ වෙන්නේ කොහොමද? එකන අප දැන් සංඛාර දුක්ඛ කියන දුක්ඛ දුක්ඛ කියන එක කියලා දුන්නානේ. මේක නිර්මාණය වෙලා තියෙන විදිහම දුක අසාර්ථකයි කියන්නේ. එතකොට දැන් මම කියන මේ පුජ්‍යල භාවයේ සත්ත්ව භාවය ලෝකයට සම්බන්ධ වෙන්නේ අර අත්හයි. අපි දැන් අත්හයි කියමු අර කාරණාව ආවෙහින්. ඒක තින්ද අල්ලන්න තමයි හිතෙන්නේ. අත තියන එක හොද ගත්තා. අත තියනවා කහන්ඳ හිතන අත තින්ද වතුර කෝප්පෙ ගන්න හිතනවා. අත තියෙන හින්දා පිළිමදෙන්න හිතෙනවා. අත තියෙන හින්දා ලියනවා. ඔක්කොම කරනවා. අත කපලා දැම්මොත් ඒ ලියන්නේ දැන් ටයිප් කරන්නේ නැහැ. මුකුත් නැහැ ඒකට. ඒතකොට ඒක කරන්නේ නැහැ නේද දැන්? දැන් කරන්නේ මොකද්ද කියනක අපි දන්නවා. එතකොට දැන් අප දැන් ඉන්ද්‍රිය 6 පස්ස කියන කාර්යයට සම්බන්ධ වෙන්නේ එතනින්. එතනින් පස්සේ තමයි ඉදිරි ප්‍රවාහය වෙන්නේ කියලා අපි පැහැදිලිවම දන්නවා. අඩුගානේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ තියෙන භාවනාම ඥානෙ තර ප්‍රමාණයට තියෙනවා. මේ එකම ක්‍රියාවලියක්වත් ස්වාධීනව හුදෙකලා ඕනෝන්ගේ ආධාරේ නැතුව පවතින්න බැරි දේවල්. කිසිම දෙයකට බෑ හුදෙකලාව පවතින්න. ඇහැට බෑ, රූපයට බෑ, විඥාණයට බෑ, සංඥාවට බෑ හුදෙකලාව පවතින්න. තණ්හාවට හුදෙකලාව පැවැත්මක් නැහැ. උපාදානයට හුදෙකලාව පැවැත්මක් නැහැ. දුක්ඛේතත් හුදෙකලා පැවැත්මක් නැහැ. හුදුව පවතින්න බෑ. මේක මේ ගැඹුරටම ගිහිලා තථාගතයන් වහන්සේ දේශනා එක ඒකයි. මේ තත්ත්වයේදී ඒ දුකෙන් නිදහස් වීම සඳහා කරන හැම වෑයමක්ම දුකයි. මොකද මේක නිත්‍යව තියෙනවා නම් හොඳයි කියලා කොත්තනක හරි හේතුෙන් තමයි හදාගන්නේ. දැනට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල හේතු වෙනවා. කන්සෙප්ට්ස් වල, සංඥා වල, අයිඩියොලොජිස් හදාගෙන ඒ වගේ හේතු වල ඉන්නවා. තවත් එහාට ගියොත් අර උත්තම ගුරුවරයන් සිද්ධාර්ථ හමුවෙච්ච ඒත් වගේ ඒ විඥාන ආයතනයම ඒ විඥානංචාසන අකින්චඤ්ඤාතන වගේ தත්ත්වයන් කරා ගිහිල්ලා ඒකට හේත්තු. ඒ ගැඹුරටම ගියොත් ඔය විදිහට දැනට මගේ උත්සාහය වෙලා තියෙන්නේ මේ අනිත්‍ය වූ දේවල් නිට්ටිව තබා ගැනීමේ නමුදු උත්සාහයක් තියෙන නොසංසිඳන උත්සාහයක් තියෙනවා. එතකොට දුක කියන එකේ අර ස්කන්ධයන් උපාදාන කර ගැනීම මත නැත්තම් පංච ඔන්නලේ අපිට ඇහෙනම වචනේ අර පංච ස්කන්ධය අවිජ්ජා නිසා පංච උපාදාන කන්ද බවට පත් කරගන්න. කොහෙදෝ තියෙන වැලිගොඩවල් නැත්තම් මිටි පහක් වැලි මිටි පහක් නැත්තම් ගෝණි පිරිච්ච ගෝණි පහක් යකඩ ගෝණි පහක් අරගෙන ඒක දැන් මම මගේ ඇඟේ ඉල්ලා ගන්නවා. අන්න එතෙන්දී තමයි මට දැන් දුක දැනෙන්න පටන් ගන්නවා. තියෙන උපාදානස්කන්ධ තියෙන අර අපි හිතමු තේරුම් ගන්න විතරක් මිදුලේ තියෙන්නේ. ඉස්සරහ පාර ළඟ තියෙන්නේ. ඒවා ඒ මිටි පහ. ඒ ගාබේජ් බෑග් පහ. නැත්තම් බින් පහ. මම දැන් මගේ ඇඟේ ලගන. රූප වේදනා මතක සිතවිලි සංකරණය කරගන්න જાටි සහ විඥාන ඔන්න මම හැදිලා දැන් ඒක මම හදාගත්තාම අර ඔහේ තිබිච්ච ස්කන්ධ ටික උපාදාන කන්ධ බවට පත් කරගත්තා ඒ උපාදාන කන්ධයක් බවට පත් කරගත්ත ගමන් ඒක පවත්වා ගන්නට නොනිමෙන දුකක් නසංසින්දෙන් දුක් ඊට පස්සේ මං විඳිනවා. ඒ කියන්නේ උපාදාන කන්ද පහ මගේ කරගන්නවා මම කරගන්නවා මට නිත්‍ය භවතින යමක් කියලා කියනවා. ඒ තමම ඒසු අහං අස්මි ඒසු මේ අත්තයික තථාගත වචනෙන් කියනවා. එතකොට මේ සන්දහාරධාරණ මේ සංස්කරණය වෙමින් යන එකම උදකලා පැවැත්වන් නැතිකමම තමා අනිච්චතාවේ ඒ අනිච්චතාවේ මත මා හදනවා වැලිමාලිගාවක් හදන්න වෙරෙඩි ඒක තමයි මේ කරගෙන යන්නේ මම නොදනෝ කරගෙන යන්නේ ඒක එතන තමයි දුක්ඛේ තියෙන්නේ ඒ සම්පොදුවේ බැලුවාම දහර ආදීනව සංඥා වගේ බැලුවාම ගත්ත ශරීරයේම මහා භයානක වදයක් අපට දෙනවා ඒක අර ආදීනව සංඥාව කියලා බලන්න ශරීරයට වෙන දෙයක්ගෙන ඒක ආයක ආදීනව සංඥා ඊළඟට මා කැමති මිදහම් පුත් කියව නැත්තු ඉන්න නිසා අංගුත්නිකායේ නිපාතේ සත්තක නිපාතේ කොටස් හත නෙවෙයි වැතු හෙලපොත් කියන නිසා ඒක නෙවෙයි සත්තක නිපාතේ තියෙනවා අනුසේ වර්ග කියලා වර්ගයක් ඒකේ සූත්‍ර ටික කියවන්න ඒකේ අවසානෙට තියෙනවා සූත්‍රය අර දුක්ඛ සහ සුඛ ගැන කියපු නිසාම ඒකේ වාසිපැත්ත බලන්නට නිබ්බාන සුත්ත කියලා නම්වෙනි සූත්‍රය අර්ධ අනිච්චේ දුක්ඛානුපස්සීව ඉන්නවා කියන කපින ගත්තේ ඒ විදිහටම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිබ්බානේ සුඛානුපස්සී විහෙරති සුඛසඤ්ඤේ අර සංස්කරණේ නවත්තපු තැන බලන්න දැන් අපි දන්නවනේ මොකේකට හරි අර කෝපේ කැඩුවාම අඬපේකට හරි ගහේ මොනහරි නැතු වෙලා අඬපේක හරි මොනහරි දේ නැතර වෙච්ච තැන සුඛයක් තිබුණා කියලා. ඒ සුඛේ කොහොමහරි එක්ස්පීරියන්ස් කරන්න වෙනවා. චින්තාමේ සුතමේ වශයෙන් චින්තාමේ වශයෙන්. ඒක තේරුම් ගන්න දෙමන අප තරහක් ආවිල්ල තරහ නැති වෙච්ච ගමන්. අර තිබිච්ච දාහේ නැති වෙච්ච හැටි ගැන මුන්න විදිහට හරි තොල ගාලා දිව ගාලා බලන්න ඕනේ. එතකොට තමයි සුඛ සංඤ්ඤේ එන්නේ. ඒක සාමාන්‍ය ජීවිතෙද කරගන්න පුළුවන් දෙයක්. තරහක් ආවා. එතකොට තරහේ දැවිල්ල තරහේ පිපිරිල් තේනවා. තරහ නැති වෙච්ච ගමන් ආස්වාස ප්‍රසවාස කරගෙන ඉගෙන සමන්ට දැන සුඛදායි බව. බරපැත්තකින් දිවයි. එතකොට නිබ්බානේ සුඛානුපස්සී විහෙතද සුඛ සංඤ්ඤේ සුඛ පටිසංවේදී ඒ නමෙන් සූත්‍රයේ සිටීම ඒ විදිහට අනුසේ වර්ගය හත්වෙනි නිපාතේ. එතෙන් ඒ සුඛ සංඤ්ඤය ආවහම අර දුක්ඛ සංඤ්ඤය කියලා දැනට යන දැන් සබ්බේ සංඛාරා දුකානං සංස්කාරයෙන් නොකරන තැන තියෙන සුඛය. ඔය පසුබිමේ ඒක තමයි සත්‍ය කියන්නේ ඡායසික කියන්නේ සතිමත් භාවයේ ශූන්‍යතා භාවයේ තුල අපි හොයාගෙන යන දේ අප තුල තියෙනවා. නිත්‍ය දෙයක් හැටියට නෙවෙයි. දැනට තියෙන අර උපක්ඛිලේස වලින් අවුල් වෙලා තියෙනවා. ඒකින් අයිති ගමත් ගමම්ම අර ශුන්‍යතාවේට ප්‍රවේශයක් ගන්නට පුළුවන් වෙනවා. ඒක හැබැයි මේ අන්තයකට නොගිහින් දකින්න උත්සාහ ගන්න වෙනවා. මොකද නිරෝ අවිජ්ජාපච්චා සංඛාරා කියලා කියෙවිද අවිජ්ජායත් වී වශේෂ විරාග නිරෝධා සංඛාරෙන් රොබ සංඛාර නිරෝධා විඥාන නිරෝධ කියන ඒකත් දකින්න. අර සමුදේ වගේම නිරෝධයත් පැත්තරත් ඒක හැමතිස්සෙම කියවලා හරි දැක ගන්න වෙනවා. ඒ ස්පටිසම්පාදේ නිරෝධ පැත්තක් දකින්නම වෙනවා. සිද්ධ වෙන්නේ ඒකයි. එහෙම නැත්නම් සංකල්පයක් හදාගන්න ඉඩ තියෙනවා සාස්ත්‍ව සහගත දෙයක් හැටියට. ඒක සිද්ධ වෙමින් පවතින ලෝකයේ දැනට. ඒ නිසා ඒකෙනුත් පරිස්සම් වෙන්න වෙනවා. කොමහරි සීලය, ඉන්ද්‍රිය සංවරය, උත්සාහය සියල්ල මත සිද්ධ වෙන දෙයක්. ඉතාම වාසනාවන්ත මනුෂ්‍යාත්ම භාවයක් ලැබල කල්යාණ මිත්‍රයෙක් තුරන් බොහෝම පින් උතුම් ධර්ම මාර්ගයකට අවතීර්ණ කරගෙන ගියා. සම්මා සම්බුදු සරණයි. බොහෝම පින් සංකීර්තනා. මම හිතන්නේ බොහෝම හොඳ මාතෘකාවක් අපි මාතෘකාවකට අවතීර්ණ වුණා. ඒක බොහොම හොඳයි. අර දිරුක් මහත්තයාටත් මම හිතන්නේ බොහෝම හොඳ අවබෝධයක් තියෙනවා. අපි ඒක බොහෝම ආගය කරන්න ඕන. දීපොක් මාත් මේ අපිට විස්තර කරන්න මම හිතන්නේ ට්‍රයිකරේ අර මේ මට තේරුනේ මෙන්න මෙහෙමයි. ඉතින් අපි අර මේක පැවත්වගෙන යන්න, ඒ කියන්නේ අර එයා ප්ලේන් එක අහසේ තියන්න අපි පුවල්ක ගහ ඉන්න ඕන කියන එක. අන්න ඒක බොහොම වැදගත් මම හිතන්නේ. මට තේරෙන විදිහට ඒක බොහොම හොඳයි. මෙන්න මේ අපි ජාතිය තමයි අපි, ඒ කියන්නේ පොඩි ළමයෙක් වගේ ඉන්න මේකේ කන්න බොන්න තමයි අපි කැමති උනේ අපේ පිනවන්. හැබැයි අපිට ඒ නිසා ඒක කරගන්න අපි රස්සාවල් කරන්න ඕන හැමදේම. ඒ කියන්නේ පොල් ගහ ඉන්න තමයි අපිට වෙලා තියෙන. ඒකම තමයි දුක. පොල් ගහන්න ගහන්න අපි ඉස්සරහට යනවා. ඉස්සරහට යන්න යන්න අපිට තව පොල් ඕන වෙනවා. එහෙම පෝල් ගහ යනකොට හොඳට මතක තියාගන්න මට හොඳට වැදගත් තැන තමයි අඟුලිමාලට. අඟුලිමාලට මොකද කිව්වේ? අඟුලිමාලෙන් නවතින්න මහාන කිව්වම කිව්වේ මම නැවතිලා ඉන්නේ අඟුලිමාල ඔබ නවතින්න කියලා. අන්න ඒකයි ඇත්තටම මේ අපි හැම දිනම ප්‍රාර්ථනා කරන නිවන. මෙන්න මෙහෙම එයාප්ලේන් එකට පුවල් ගහ යන්න, ඉස්සරහට යන්න, සංස්කාර හදන්න අපි තවත් සංස්කාර හදාගෙන ඉස්සරහට යනවා. මේක ඉවරයක් නැහැ. මේක නවතින්නේ නැහැ කවදක හරි. මෙන්න මෙතනම තමයි කවදක හරි මිනිස්සුන්ට අවබෝධ වෙන්නේ. මෙන්න මේ සංස්කාර නොහද ඉන්නේ කියන රස්සාවල් කරන්නේ කාර්යය ඕම හරි. මෙන්න මේ ජීවිතේ පැවැත්ම පවත්වාගෙන යන්න සංස්කාර හදන එක අවම කරගන්න එකම මාර්ගය තමයි මේ අරහස්සංක මාර්ගය. ඒ කියන්නේ බැන්නොත් බණින්නේ නැතුව ඉන්න, ගැහුවොත් ගහන්නේ නැතුව ඉන්න, සම්මා වාචාව, ඉන්ද්‍රිය සංවරය, ඔය ඔක්කොම ටික බලන්න අරහස්සංක මාර්ගයේ තමන් හරියට යනවනම්, ආරියසංග මාර්ගය හරියට අනුගමනය කරනවා නම් ඒකෙම්ම මෙන්න මේ නැවතීම අර ෆෝල් එයා ෆෝල් ගහන්නේ නැති එකම තමයි මේ ආර්.එස්. ටැංක මාර්ගය තුල තියෙන්නේ. හොඳට හිතලා බලන්න ආර්.එස්. තමන් කරන හැම වැඩක්ම, තමන් කරන හැම තමන් හිතන දේවල්, තමන් කරන දේවල් මම මේ ආර්.එස්. ටැංක මාර්ගය ඇතුලේ ඉඳන් කරනවද නැද්ද කියන එක හොඳට හිතලා බලන්න. අන්න ඒකෙන්ම සංස්කාර නොහඳ ඉන්න තමන් පුරුදු වෙනවා. ඒකම තමයි මේ මාර්ගය කියලා. ඒ කියන්නේ උදටම වැටහෙනවා මේ ආර්ය ශ්‍රාන්ති මාර්ගයම තමයි මේ සංස්කාර නැති කරගන්න, සංස්කාර හදලා හදන එක නැති කරගන්න තියෙන එකම මාර්ගය. එහෙම ඊයේ මාර්ගයේ ඉන්න මේ තිබිච්ච මේ කරගත්ත කර්ම ටික ගෙවිලා මෙන්න මේ ජීවිතේදීම මේ නිවන් අවබෝධ කර ගැනීමටත් අපිට අවස්ථාව සැලසෙනවා කියන යම් අවබෝධයක්. ඒ බොහොම පිං හැම එක්කෙනාටම. මේ මම තව මොනවා හරි ප්‍රශ්නයකින් හෝ අදහසකින් හෝ කාටවත් නම් නොකිය මම එක්වෙන්න බලන්නම්. කාට හරි එහෙම මේ අදාළ ප්‍රශ්නයක් හෝ වෙන තමන් භාවනාවේ වෙන ප්‍රශ්නයක් වුණත් කමක් නැහැ. මේ තමන් නිරාකරණය කරගන්න තියෙනවා නම් සචිතුමාගෙන් තව, ජයන්ත මහත්මයා තව, විද්‍යතුන් ඉන්නව මේ මණ්ඩලේ, තමන්ට භාවනාවේදී තව අදහසක් මේ තමන්ට මේ අපැදි දෙනක් තියෙනවා කමක් නැහැ. අපිට අදහසකින් හෝ ප්‍රශ්නකින් යොමු වෙන්න කියලා නම් නොකිය මම ආරාධනා කරනවා හැමෝටම සම්මා සම්බුද්ධ සම්. තෙරුවන් සරණයි සත්‍යදිනතුමා ඇතුළු සියලු දෙනාටම බොහෝම කාරණා විස්තර ප්‍රකාශ වුණා. වෙනම ඇඩ් කරන්න තරම් දේකුත් නැහැ වගේ. නමුත් මට නිකන් කෙරෙන දේ ඉබේටම වගේ කෙරෙන දේ තමයි මොකක් හරි ඇහුණාම හරි බොහෝ වෙලාවට ඇහුණාම තමයි හරි දැක්කම හරි හිත ඇතුළට බලන හිත ඒ පිටට ගිය හිත ඇතුළට ගම් බලනවා. උදාහරණයක් වශයෙන් ලොකු සද්දයක් ඇහුනොත් මගේ මට ඡග්ගාරය යනවා හිත ලොකු සද්දයක් හරි නම් තමයි මුලදිම පස්සේ පුරුදු කරනකොට සද්දයක් ඇහුනොත් බලනවා හිත දිහා බලනවා. එතකොට පපුව ඩිඩ්ඩික් ගාලා ගහනවා. දැන් තරහක් වගේ එහෙම ආවොත් ඇඟ තද වෙනවා, රත් වෙනවා. දුකක් වගේ හැදුනොත් ඒ පපුව දිහා වෙන තැනක රිදෙනවා. අන්න එහෙම මේ බලන්න පුළුවන් වගේ එහෙම කරත් එතකොට අර පිටට යන එක නවතිනවා. ඒක සතර සතිපට්ඨානේ දැන් අන්තිමටම කිව්වේ මේකෙන් ගැලවෙන්න තියෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සතර සතිපට්ඨානේ යෝනිසෝ මනසිකාරේ කරන එක කියලා. ඉතින් මම හිතනවා එහෙම කරන එක හොඳයිද කියලා මම ප්‍රශ්නයක් වශයෙන් අහනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මාත්මී. ඒක කරන එක මම නම් දන්න විදිහට තමයි ඒක තමයි සතියෙන් ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න නම් හිත උපේක්ෂාවේ තියෙන්න ඕන. ඒ කියන්නේ මේ හිත වර්තමානයේ තියෙන අර එකට කියන්නේ පච්චුප්පන්න කියලා මම හිතන්නේ. කියන්නේ එහෙම තියෙනවා. ඉතින් ඒක තියෙන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට තමයි මම අර අනුත් ප්‍රශ්නේ ඇහුවේ. ඒක ප්‍රායෝගික හරි අමාරුයි. ඉතින් ඒ එහෙම හැමතිස්සෙම තියෙන්නේ නැති වෙච්ච ගමන්ම වෙන්නේ ඉන්න පැත්තකට යන එකයි. තෙරුවන් සරණයි. මහත්මයා මේ ඔක ටික ටික පුරුදු කරනකොට මේ හරියන ඉස්සරේ මට ලොකු සද්දයක් ඇහුනොත් තමයි පපුව මේ දිඩි ගාන හයියෙන් සද්දනකොට මම කල්පනා කරනවා මොකද මේ මගේ පපුවේ ගහන්නේ කියලා. එතකොට මට හිතන අර සද්දේ තමයි. ඒ සද්දේ මොකද මේ මොකද ලෝකේ කඩා වැටලා මම මැරෙයි කියලා බයද. ඊට පස්සේ ආය තව මේ ටීවී එකේ මේ මිනිස්සු මේ ෆයිට් දැක්කා. ෆයිට් දකින්නකොට මා මාව ගෑනවා ඇතුළ මම බලනවා මොකද මේ මගේ ඇතුළ මේ ගෑන්නේ කියලා. බලනකොට අර ඒ ෆයිට් එක දැකලා ඒකට බය වෙලා. ඉතින් ඒ කියන්නේ අන්න ඒ වගේ තමයි මුලදි පටන් ගන්න. පස්සේ තමන් හිතාගෙන යනකොට මහා මේක හොඳ ටූල් එකක් මට ගන්න කියලා. අර ඊට වඩා අඩු දේවලින් කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් දැන් මම ඔබතුමා වගේ නෙමෙයි. මම මේ ටිකක් අග ජීවිතේ අග කොටස ජීවත් වෙන්නේ. ඉතින් මට ඉතින් ටිකක් ඔය වාඩිලා වගේ ඉන්නකොට ටිකක් කල්පනා කරලා බලනවා මොකද මෙහෙම වුනේ වගේ. අර ටිකක් වෙලාව තියෙන නිසා ඕක ටික ටික කරගෙන යනකොට ඕක හරියනවා. ඒකයි මට කියලා තියෙන මට කියන්න තියෙන මහත්මයා තෙරුවන් සරණයි. තේරුම් ගන්න සිල් දෙනා තමයි. තොසේ මද මේ දුක ගැන ගක් අය අදහස් ඉදිරිපත් කළා. ඇත්තම මේ අපි දැන් සත්‍යතම පැහැදිලි කර දුන්න විදිහට මට එතන ඉඳලා අපි මේ දුක අනිත්‍ය ගැන දුක කියලා අපි හිතාගන්නේ මේ දුක්ඛ කියන එක අපි බාහිරින් දකින්න උත්සාහ කරන වෑයම හරහාම අපි හැම වෙලාවෙම වෙහෙසටපත් වෙනවා කියලා ඇත්ත වශයෙන්ම අපි දන්නා දැන් කච්චායනගත සූත්‍රයේ කතා කරනවා සිදු දේශනා කළා දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති කියලා උපදින්නේම දුකක් නිරුද්ධවන්නේ දුකක් එතන මේ පුද්ගලික කතාවක් අත්තේ පුද්ගලික ගැන කතාවක් නෑ උපදින්නේ දුකක් නිරුද්ධ වෙන්නේ දුකක් කියලා එහෙම බලනවා නම් අපි මේ දුක තමුන්ගේ කරගෙන මේ දුක් විඳිනා මිසක් ඒ නිසා මේ අපි අත් වශයෙන් මේ අවිද්‍යාව නැති කර ගැනීමෙන් පමණමයි මේ දුක නැති කරගන්නේ කියන ස්ථාවරයට අපිට එන්න වෙනවා. මොකද දැන් අතනසෙ දේශනා කළා සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පසති අක නිප්පින්දීත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය කියලා. ඒ කියන්නේ දුක වශයෙන් දැනගන්න දැන ගැනීමම දුකේ නිදහස් වීම කියන එක අපිට තේරුම් ගන්න ඕන. මොකද අර ජාන්ත මාත්‍ය සඳහන් කළ පරිදි හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා මේ දැන් අපි ඇහත් අනිත්‍යයි ඇහට විපරිණාමයටපත් වෙනවා ඒ වගේම අනන්ත අනන්තේ බවකටපත් වෙන ඒ වගේ හැමදේම ඇහැට ලැබෙන රූපයත් ඒ වගේම හැම දෙයක්ම ඇති වෙනවා විපරිණාමයටපත් වෙනවා අනිත්‍ය බවටපත් වෙනවා ඒ වගේම වෙනත් දෙයක් බවටපත් වෙනවා හැම මොහොතකම වෙනවා. එහෙනම් අපි මේක නොදන්නා තාක් කල් අපි මේක දුකක් විදිහට ගන්නවා දුකක් විදිහට අරගෙන ඊට පස්සේ අපි මේ සත්‍ය දීමක් විදිහට මේ පංච උපාදාන ස්කන්ධයක් අපි හැම වෙලාවෙම ඇති කරගන්නවා. ඒකෝ සංකීර්ණ පංච උපාදාන ස්කන්ධා දුක්ඛ කිව්වටන්දීම අපි දන්නවා මේ අපි දුක කියන්නේ අපි හරියන්නේ සෙවෙනල් ලෝඩේ හිටගෙන අපි සෙවෙනල් අපේ සෙවෙනල් වෙනත් තැනක හොයනවා වගේ මෙතනම ඉඳගෙන මේ දුකේම ඉඳගෙන දුකම පරිහරණය කරගෙන දුකම ඇති කරගෙන අපි දුක නැති කරගෙන දුක නැති කරගන්න වෙහෙසනවා දුක වෙනත් තැනකින් හොයලා අපිට එක එක ස්කීසස් හොයලා එක එක බාහිරින් ඒකට අපි දේවල් හොය හොයා මේ දුක නැති කරන උත්සාහ කරනවා. මේ පංච උපාදාන කන්දේම දුක කියන නොදන්නා තාක්කල් මේ අවිද්‍යාව කියන තාක්කල් අපි මේ දුකේම ගැලෙනවා කියන එක තමයි මට එකතු කරන්න තියෙන දේ තමයි. අතිරුවන් තරණය කාටත් බොහොම පිං ඒ වගේ බොහොම ප්‍රායෝගික දේවල් එකතු වුණා. බොහොම සතුටුයි මට එකතු කරන්න තියෙන විශේෂයෙන්ම මේ එක එක්කෙනා හරිම ලස්සනයි ඒක බලන්න. මේ එක එක්කෙනා ඉන්න එක එක්කෙනා භාවනා කරන විදිය එක එක්කෙනා ඒ තත්ත්ව ඒ ප්‍රයෝරිටයිස් කරන ඒ කියන්නේ එක එක තමන්ගේ එක එක භාවනා ප්‍රයෝරිටයිස් කරන විදිය ඒක අහගෙන දකින්න එක හරීම සතුටුයි. දැන් අපේ චන්ද්‍රපිලිස් මහත්මිය එහෙම ඒ කිව්වේ ඇත්තටම මේ තමන් එනේන අරමුණ දිහා බලන්නේ ඒ ඔක්කොම ඇත්තටම චිත්තානුපස්සනාව ආපස්සට ආවර්ජනය කිරීම ඒකම තමයි අපේ චිත්‍ර රාජපක්ෂ මහත්මිය කිව්වේ අර සිංහානුලෝකණය එන චිත්තේ දිහා ආපස්සට හැරිලා බලන්න ඇයි මට මේවා වෙන්නේ බලන්න එකම දේ එකම විදියට එකම මේවකට එක එක කෙනා එක එක අදහස් වලින් මේක ප්‍රකාශ කරා හරිම ලස්සනයි. කවදක හරි අපි නැවතිලා අපි ආපස්සට බලනකන් මෙන් මට හරිම සතුටුයි. ඇති මේ කට්ටිය ගොඩාක් දියුණු කළා මේ දියුණු වෙන මාර්ගයේ ගිහිල්ලා බොහෝම තේ තමයි මේ ධර්මය විසින්ම ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. ඒක හරිම සතුටුයි. තමන් ධර්මයේ යන්නේ කියන ධර්මය විසින්ම ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. කවුරුත් කතා කරන්නේ එකම දේ හොඳට බලන්න කවුරුත් චිත්තානුපස්සනාව ඒ කියන්නේ සතර සතිපට්ඨානේ චිත්තානුපස්සනාවම වැදගත්. චිත්තානුපස්සනාවම තමයි කරන්න ඕන. චිත්තානුපස්සනාවෙන්ම තමයි මේක දැනගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දේවල් වලට මගේ හිත යොමු වෙනවා. එහෙම වෙන්නේ මොකද අර ආස්වාදයේ ආදීනවය නිස්සරණය ඒ ටික බලන එක සමුදයස්සංගමය ওই පහ බලන එක හරීම වැදගත්. ඒක බොහොම හොඳයි. අපි කවුරුත් මේ ඉන්න දුකම අවබෝධ කරගෙන මේ අවබෝධය ඇති කරගනිත්වාම කියලා මම බොහොම බුද්ධාලම්බර ප්‍රීතියෙන් මම ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දැන් අපිට තව විනාඩි 5ක වගේ කාලයක් තියෙන්නේ. ඒක නිසා කාට හරි අදහසකින් හෝ මම නම නොකිය කාට හෝ අදහසකින් හෝ මේ ප්‍රශ්නකින් හෝ යොමු වෙන්නේ නැත්නම් මම ජයන්ත මහත්තයට යොමු වෙනවා තව පොඩි අදහසකින් අපිට ඉදිරිපත් කරන්න කියලා. ජයන්ත මහත්තය කවුරුත් ඉදිරිපත් නොවුනොත් ඔබතුමා ඉදිරිපත් වෙන්න සම්මා සම්බුත්. ඊළඟ සැරේ ජයන්ත මහත්මයා ජයන්ත විදත් වෙන කලින් මම පොඩි කරුණක් දැන් මේකට අමතකුණ දෙයක් කියන්න. මේ භාවනා කිරීමේදී ඇති වුණ අත්දැකීමක් මම හිතන්නේ බෙදාලා කියන්නේ හොඳයි කියලා. එක භාවනා වැඩසටහන ගිය වෙලාවේදී අත්වශයෙන්ම අපි මේ මූල කමඨහනේ කියන්නේ ආනාපාන සතියේ සිත පවත්වා ගැනීමේදී එක අවස්ථාවක එක පරයන්කයකදී මුළු පරයන්කයේම සෑහෙන උත්සාහයක් කරගත්තා මේ කමඨහන තුල මේ සිත පවත්වා ගන්න. ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා හිත සම්පූර්ණයෙන්ම හැම සිතේ තියෙන අනිත් හැම දෙයක්ම ඇතුළේ තියෙන සිතුවිලි නැති වුණා වුණත් හිතේ තියෙන කනස්සල් ගැතිය නිසාම සැහැණ වෙහෙසකටපත් වුණා. ඒ වෙහෙසකටපත් වීම තුලම මුළු කාලෙම ගෙවිලා ඒ හැම පරයන්කේම කිසිම ප්‍රතිඵලයක් නැතුව සෑහෙන වේදනාවක් දුකක් ඇති වුණා. ඒ අවස්ථාවේදී කමඨාන් සුද්ධ කර ගැනීමේදී භාවනා ඒ ගුරුවරයා සංකල්පය තමයි මේ පැමිණ තියෙන්නේ මේ සතුට වෙන්න කියලා මේ අවස්ථාව දැන් මේ දුක්ඛ සත්‍යයට මුහුණට මුහුණලා ඉන්නවා කියන හැඟීම ඇති කරගන්න කිව්වා. මේ වෙන කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව මේක මේ භාවනාවට ආවේ මෙන්න මේ දේ දකින්න තමයි. මෙන්න මේ සත්‍ය දැකගන්න තමයි මේ භාවනා කරන්න ආවේ. වෙන දෙයකට නෙවෙයි. සමාධිගත වෙන්නවත් යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගන්නවත් නෙවෙයි. මේ දුක්ඛ සත්‍ය මොකක්ද කියලා දැනගන්න ආවේ. දැන් මේක ලැබුණා කියලා දැන හිතන්නේ කියලා ඊළඟට ඒ වගේ අවස්ථාවක් ලැබුණොත්. ඉතින් ඊළඟ අවස්ථාවේදී භාවනා කරනකොට ඒ අවස්ථාවන් ලැබුණාම මෙන්න මේක තමයි දුක්ඛ සත්‍ය. දැන් මට මේ මං හොයාගෙන ආපු දේ හම්බුණා. මෙන්න මේක තමයි මේ භාවනාවකට මං ආවේ. මේ දුක්ඛ සත්‍යයටයි මම දැන් මූණට මූණලා ඉන්නේ කියලා ඒ දුක හැටියට දැක්ක ගමන් මගේ තිබ්බේ අසහනකාරී සම්පූර්ණේ නැති වෙලා ඒ සම්පූර්ණ මේ භාවනාව ඊළඟ අවස්ථාවෙන් ඉඳලා භාවනේ දිනුවක් ඇති වුණා කියලා මට දැනුණා. ඒක මං නම් ඒ භාවනාව වැඩසටහනේ මං ලබාගත්ත ලොකුම ප්‍රතිඵලය තමයි ඒ අවස්ථාව දුක හැටියට දැක ගැනීම. දුකට මුහුණලා සිටින තේින්ද අපි භාවනා කිරීමේදී යම්කිසි දෙයකින් තක්කර මේ බාධකයක් වෙනවා නම් යම්කිසි දෙයකින් භාවනාව දිනු වෙන්නේ නැත්නම් භාවනාව එකතැනක නැවතිලා තියෙනවා නම් එතනින් එහාට යන්නේ නැත්නම් ඒක තමයි දුක. මෙන්න මේක තමයි මට දැනගත ගන්න අවශ්‍ය කියලා එතනින් හිත ධෛර්ය කරගෙන භාවනා කරනවා නම් මම හිතනවා අපේ තියෙන මේ බලාපොරොත්තු අපේ ඊළඟ හොඳ දේවල් ලබා ගැනීම තියෙන බලාපොරොත්තු මේ ලැබිච්ච දේ ලැබුණ දුක පැණි රසයි කියන එක ලැබිච්ච දුක පැණි රසයි කියන දැනින් අපි පටන් ගත්තොත් මම හිතනවා මේ බලාපොරොත්තු මේලා ගිහිලා අපි මේ තියෙන මේ මොහොතේ ලැබෙන දේ එක දුකක් වෙන්න පුළුවන් සැපක් වෙන්න පුළුවන් මොකක් හරි මේ දුකක් ලැබුණ තැන එතනම තමයි සැප තියෙන්නේ. මේක නැති කරගෙන මේක දුක වශයෙන් දැකීමමයි සැප කියන එක දැන ගැනීම මම හිතනවා අපේ භාවනාවට යම් කිසි දියුණුවකට මගක් පෑදේ කියලා මම හිතනවා. මම ඒක දෙය ෂෙයා කරගන්න කියලා ඉතන තිරන් සාරණ. අචිත්ත රාජපක්ෂ මහත්මයාම කියන්න හැදුවා චිත්ත රාජපක්ෂ මහත්මයාට. සමා වෙන්න ඇත්තටම පොඩ්ඩක් මතකයට ආවා තථාගතයන් වහන්සේ මේ අනිත්‍ය දකින්න කියලා අපේ ජයන්ත මහත්මයා ගැන සඳහන් කරා ධර්මයක්. ඒක නිසා හිතුවා මේ කොටසත් ඇතුල් කරොත් හොඳයි කියලා. තථාගතයන් වහන්සේ අනිත්‍ය දකින්න කිව්වේ මොනවද කියන එක අපි නිතරම මතක් කරගත්තොත්ී රූපේ අනිත්‍ය, වේදනාවේ අනිත්‍ය, සංඥාවේ අනිත්‍ය, සංඛාරවල අනිත්‍ය, විඥානයේ අනිත්‍ය අපි දකින්න තියෙන්නේ කියලා. ඊළඟට උන්වහන්සේ දීපු උදාහරණ උපමාවල් ටික අපිට ඉතාමත්ම හොඳයි මතකයට ගන්න. මොකද රූපය උන්වහන්සේක දකින්න පෙන පිඳුවක් වගේ. මේ කියන්නේ හැම දෙයකම පේන අනිත්‍යයි කියන එක. පෙන පිඳුවක් වගේ. වේදනාව බුබුලක් වගේ. දිය බුබුලක් වගේ. ඊළඟට සංඥාව දකින්නකො මිරිඟුවක් වගේ. සංකාර දකින්න කිව්ව කෙසෙල් ගහක් පෙළෙලි ගහනවා වගේ. විඥාණය දකින්න කිව්ව මායාකාරී විදියට. මේ දීපු උදාහරණ දිහාවත් අපි හොඳින් තේරුම් ගත්තහම අපිට තේරෙනවා මොන වගේද අපි අනිත්‍ය දකින්න ඕනේ කියලා. ඊළඟට ජයන්ත මහත්මයා කිව්වා වගේ මේ එක එකක අනිත්‍ය දකින්න භාවනාවේදී අපිට ඇත්තටම කියනවනම් රූපය ගැන අපි සෘත්තමය වශයෙන් අහලා තියෙන හැම දෙයක්ම අපි තේරුම් අරගෙන තියෙනවා ඕලාරික රූප සුකුම රූප ආදී වශයෙන්. අපි භාවනාවකදී රූපයේ අනිත්‍ය නියම තත්ත්වයෙන් දැක්කොත් පටවියාපෝ තේජෝ වායු තත්ත්වයෙන් යම් කිසි විදියකට අපිට අවබෝධ කරගන්න එක්ස්පීරියන්ස් කරන්න ලැබුණොත් එහෙම එතකොට තමයි කියලා හිතෙන්නේ අපිට මේ අනිත්‍ය කියන එක නියම වශයෙන් දැක්ක කියන එක අපි තේරුම් ගන්න. නමුත් අපි දැනට ඉන්න තත්ත්වයෙන් අපි අර අපි සාමාන්‍ය ජීවිතයේ අපි දිල්රුත් මහත්මයා තේන මහත්මයාත් අපි කතා කරේ අපේ මේ කෝපයක් අරගෙන අපි දැක්කොත් එතනින් පටන්ගෙන තමයි අපි අතෙන්ට යන්න ඕනේ. එතකොට ඒ අනුව අපිට මේකේ නියම අනිත්‍යයක් යම් කිසි දවසක දැක්කොත් ඒක ගැන අපිට හිතෙන් හිතලා ගන්න අවශ්‍යමක් වෙන එකක් නැහැ. එහෙමනම් අපි අනිත්‍ය දුක බව අනිත්‍ය නිසා මේ දුක බව යම් කිසි දවසක අවබෝධයෙන්ම දකී කියලා හිතුණා. ඒක තැතු කරන්න කියලා තෙරුවන් සරණයි. අපේ ජයන්ත මහත්තයාට යම් වේවෝ ජයන්ත මහත්තයාට යම් වේලා අපි අවසාන කරමු සතිය තුනක් එක්ක සම්සම්සර. තෙරුවන් සරණයි හැමෝටම. මම ඉතාමත් වැදගත් කොටස් කීපයක්ම අපි සාකච්ඡා කළා. අවසාන ඉස්සරහට රක්ෂමත් මේ ඉතාමත් මොහොතින් පැහැදිලි කළා ඒ සංසිද්ධිය සිදුවන ආකාරය, ඒ වගේම ඒක තේරුම් ගන්න ආකාරය. පෞද්ගලිකව බලනකොට ඇත්තටම මම පුහුණු කරන දෙයක් තමයි සමහර වෙලාවට බොහෝ විට ඇත්තටම එක තැනක වාඩි වෙලා ඇස් දෙක පියාගත්තාම මේ හිත හය ඇතුළට ගත්තාම, ඒ කියන්නේ හිත යොමු කරාම කය ඇතුළට, ඒ වෙලාවේ තේරෙනවා මට මේ ලෝකයේ සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඇත්තටම මේ සම්බන්ධ නොවිච්ච ගතියක් මොහොතකට තේරෙනවා. ඒ කියන්නේ ඇත්තටම එතකොට කවුද මොනවද පේන්න දෙයක් නැහැ. ඇහෙන යමක් තියෙනවා බාහිර ශබ්ද. ඒව මට අදාළ නැත්තම් නිහඬ පරිසරයේ ඉන්නකොට ඇත්තටම එතනින් ඉහළ මොකද්ද මේ තියෙන ලෝකය කියලා සිතුවිල්ලක් එනවා. ඒ කියන්නේ එතනදි තේරෙනවා අපේම තියෙන මේ ඇතුලේ තියෙන කෙලෙස් නිසාම අපි ලෝකයක් කියන දෙයක් හදාගෙන ඉන්නවා කියන එක යම් ප්‍රමාණයකින් තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ ගැන හිතන්න ගියාම අර මේ හැමදේම මේ මානසිකාරයත් එක්ක, කියන්නේ ඇහෙන් කරෙන් නාසයෙන් දිවෙන් කයින් අරමුණ නොගන්න හැම වෙලාවකම මේ හිත කියන දෙයින් තමයි අපි ලෝකයක් හදාගෙන ඇතින් ඉන්න කෙනෙක් ගැන, ඇතින් තියෙන දෙයක් ගැන, ඒ වගේ හැම දෙයක්ම හදාගෙන ඉන්නේ. ඒ දේවල් ඒ තැන ඇති වෙලා නැති වෙලා කිය දෙයක් ගැන ජීවමාන කරගෙන නැවත නැවතත් ඒ ගැන සිතුවිලි පහළ කරමින් මේ සංසාරයට බැඳෙන හැටි ඇත්තටම මේ හිත නිහඬ වෙච්ච මොහොතක දකින්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක හරි වැදගත්කමක් මට දැනෙනවා. එහෙම බලනකොට අපි කෙනෙක් දෙයක් මේ අවශ්‍ය දේවල්, ඕන කරන දේවල්, මගේ දේවල්, අහවල් දේවල්, මට අනාගතයේ තියෙන්න ඕන දේවල් කියලා හිතන සිතුවිලි ටික ඇත්තටම සෑහෙන දුරකට නිහඬ වෙනවා. ඒ නිහඬ වීම තුළින් දකිනවා මේ සියල්ල මනසින් හදන අපේ අසකන්නාසි දේවකයන් ගත්ත දේවල් ආශ්‍රය කරගෙන මනසින්ම හදලා දෙන දේවල් නේද මේවා කියන අදහස දැක්කාම තේරෙනවා ඇත්තටම එල්ලෙන්න තැනක් නැහැ, පිටරන්න තැනක් නැහැ. මේ කය මැරෙනකන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා මේකට කණ්ඩ බොණ්ඩ දීගෙන සත්කාර කරගෙන යන්න ඕන. නමුත් ඊට අමතරව මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන දේ ගැන මේ අපි ලෝකේ හදාගන්න හැටි, මේ මනස සහිත සංඥා සහිත මේ කය නිසා කය උපකාර කරගමින් මේ ලෝකයක් මවා ගන්න හැටි ඇත්තටම තේරෙනවා කියන එක ප්‍රායෝගික සමාහිත හිතනයි. සමාහිත ඒක මානසිකාරයක් වෙන්න පුළුවන්. නමුත් ඒ දේ දැනෙනවා. ඉතින් ඒ විදිහට හිතනකොට පේනවා මේ අනිත්‍ය දුක්ඛ සංඥා ගැන අද කතා කරන්නේ අනිත්‍ය දේවල් ගැන නෙවෙයි, අනිත්‍ය දේ අනිත්‍ය වෙන බාහිර වස්තු ගැන නෙවෙයි, මේ හතගෙන නැති වෙන උපාදානස්කන්ධේ අනිත්‍ය උපාදානස්කන්ධේකම ඇහි දුක්ඛතාවය, ඒකෙන් ලැබෙන පෙළෙන ගතියම දැනෙනවා. ඉතින් මේක වහවහා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම අවශ්‍යතාවයේ තවදුරටත් දැනෙනවා. මේ අපිට මේ කල්යාණ මිත්‍රාශ්‍රය තුළින් අපි මේ ඇති කරගත්තා වූ ක්ෂණ සම්පත්තිය අපිට තිබුණ නිසා, තියෙන නිසා අපි මේ ධර්මය අහලා මේ විදිහට අවබෝධ කරගැනීම සුතමේ ඥාන, චින්තාමේ ඥාන ආදී වශයෙන් අපේ දහම් දැනුම භාවනාමය වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන අවශ්‍යතාවය තේරෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම බොහොම පිං අපිට මේ අවස්ථාව සලසා දුන්න විශේෂයෙන් දරුවත් මහත්මයාට, ඒ වගේම කල්යාණ සත්‍යතුමාගේ කල්යාණ මිත්‍රයින්ටත් අපි ඉතාමත්ම කෘතඥතාවය පළ කරනවා. අපිට මේ විදිහ අවස්ථාවන් ලබා දීම ගැන ඒ මම මෙතනින් නිහඬ වෙනවා. සර්වන් සර්මයි. දැන් කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙන නිසා මම සත්‍යයුතුමාට සම්පින්දන වශයෙන් අද සාකච්ඡාවේ වෙච්ච දේවල් සම්පින්දනය කරලා අපිට කටියට පින් දීලා මේ සාකච්ඡාව නිමා කරන්න මම බොහෝම කරුණාවෙන් කෘතගුණ සැලකීමෙන් සත්‍යයුතුමාට ආරාධනා කරනවා. සම්මා සම්බුද්ධ සර්ම. ඒ ගෞරවනීය තථාගතයන් වහන්සේට, ශාස්ත්‍රඥ වහන්සේට নমস্কার වේවා. උන්වහන්සේ තම මේ මාර්ග අපට හෙළිදරව් කර දුන්නේ. හැමෝම හැම දිනම උතුම් කාරණා අපට සිහිපත් කර දුන්නා වුණොත් බොහොම පිං. හැම දෙයක් පර අනිච්චතෝ දුක්ඛතෝ රෝගිතෝ පරිකුලහක් තියෙන්නේ. ඒ විදිහට දකින්නට උත්සාහයක් ගන්න ඕන තමන් තුළම. ඒකට මාර්ගයක් ප්‍රතිපදාවක් තියෙනවා. ඒක පැහැදිලි. දැන් එක එකනා යන විදි කිව්වා. හැබැයි සිටිවිලි වලින් හත ගන්නා දුක සිටිවිලි වලින්ම නිදහස් ඉවර කරන්න බෑ. ඒක තර්කානුකූලව ඉවර කරන්න බෑ. ඒකට වඩා වැඩි දෙයක් සිද්ධ වෙන්න ඕන. ඒ නිසා ප්‍රතිපදා මාර්ගයට එන්න වෙනවා. අපි කියන කවුරුත් ඒක තමන්ට හැකි පරිමින් කරනවා, කරන බව තේරෙනවා, ඒ සුවේ විඳිනවා. එතකොට එහෙම අපි මාර්ගයට අවතීන වෙලා ඒ අපි හෙළ බසින් කියන්නේ කර්මස්ථානයක් අරගෙන පුරුදු වෙලා කරන ඕන දෙයක් සමහර අයට කෝටුවක් දක්ින්න වෙනසක් කරනවා. සමහර අය අද්දකින් දකින්න උත්සාහ කරනවා. සමහර අය ආස්වාස ප්‍රස්වාස කරන, සමහර අය අනිත්‍ය සංඥා වගේ දේවල් ප්‍රගුණ කරන කොහොම කවර හෝ ක්‍රමයකට පජ්ජේන කතේ නත්තනා පරිනිබ්බානගතු තමම්ම පාර හදා ගන්න අර කම හතරට අනු අනුපස්සන හතරට අනු කායනුපස්සන වගේ දේවල්. එතකොට කොහොම හරි තමන් තේරෙන්න ඕන අර පමුදී සස්ස පීති ජාති එකෙන් පස්සද්දී එනකොටම පීති පස්සද්දී එනවා. පමුදී තස්ස පීති ජාති පීති මනස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදිති සුඛිනෝ චිත්තං සමාධේ. එතකොට සුඛේ එනවා, එතකොට සමාධිය එනවා. එතකොට අප දකිනවා, අපිට තේරෙනවා, ඒත් ඔය වචන වලට නොකීවටත් මේ සංස්කරණ දුක්ඛය ගෙඩි පිටින් පොදි පිටින් වලු පිටින් හැලෙන්න පටන් ගන්න. ඒක ඒකෙන් යා දැන් කීව මොන හරි දැක්කහම ඇති වෙන දුක දැවිල්ල තේරෙනවා කියලා. ඒ දැක්ක ගමම ආදීනවේ තේරෙනවා. හැබැයි ඒක එතකොට ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. මේ නිසා වුණා එතනින් මම පොඩ්ඩක් මනස පැත්තකට කරගන්නවා කියන එක අපි දැන ඒ වෙලාවට තේරෙන්න ඕන. ඒ නිසා ප්‍රතිපදාව අත්‍යවශ්‍යමයි. සීලය, ඉන්ද්‍රිය සංවරය, වීරිය, උත්සාහය එකම අවශ්‍ය වෙනවා. අප්‍රමාණ පින් දලුවත් මහත්ම ඔබතුමාටත් පින් නිරෝගී වේවා. අපේ සිත් පිරිසිදුයි, පිවිතුරුයි, නිර්මලයි. පිරිසිදු සිතින් කරන දැහැමි පැතුම් අදිෂ්ඨාන ඉෂ්ට සිද්ධ වීම ඉඩ කඩ වැඩි. එනිසා හොඳ අදිෂ්ඨාන රසක් කරමු. මේ ජීවිතයේ, මේ භවයේ මේ සිරුර දරා, මේ මිනිස් සිරුර දරාගෙන පෝෂණය කළ ඒකාන්තව මෑණියන් කායික හා මානසික වශයෙන් සුබත් බව ලබත්තා. පියානන්ද පරම වූ යහපතම දකිත්වා. මේ කුසල චේතනා, එලෙසින්ම පුණ්‍ය චේතනා බලවත් උදව්වක්, උපකාරයක්, උපනිශ්‍ර සම්පතක් වීමෙන් අපේ ඉදිරිදී මඟ තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා. දෛනික දිවිපැවැත්මේදී කායික වේදනා, මානසික වේදනා, දුක් දුම්නස් අනන්තයි අප්‍රමාණයි අනිවාර්යයි. ඒවා නැගෙන මතුවෙන තරමට ඒ දැවිලි තැවිලි පීඩන රෝග පීඩාව නැගෙන මතුවෙන තරමට ඒවාට සතිමත් මුහුණ දෙන තරම් චිත්ත ශක්තියක් ජනිත වේවා. අපේ සසර පැවැත්ම ඇතිතුරු කල්‍යාණ ගුණයන්ගෙන් පරිපූර්ණ වූ උදාර ගති පැවැතුම් ඇති මිත්‍රයන් මිතුරියන් පමණක් ඇසුරට ලැබේවා. සද්ධාවෙන් වීරියෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් මුහුකුරා ගොස් පරම ශාන්ත සුඛේ නිබ්බාණය අවබෝධ වේවායි අපි ප්‍රාර්ථනා කරමු, අදිෂ්ඨාන කරමු. ඒ ගෞරවණීය ඒ මහා ප්‍රඥ වූ තථාගතයන් වහන්සේට, සර්වඥන් වහන්සේට, අපේ ශාස්ත්‍ර සම්පතට ඉතාම කෘතඥතා පූර්වක අපේ නමස්කාරය පිරිනමු. සම්මා සම්බුදු සරණයි. සාදු සම්මා සම්මා.